තෙරුවන් සරණයි හැම දෙනාටම. හැම දෙනාවත් ඉතාම ගෞරවයෙන් අපි අද දවසේදීත් සති ඉරිදා දිනයන්හි පවත්නා සවන් සිසිලස ධර්ම සාකච්ඡාවට පිළිගන්න ලැබුණා. අද 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසෙ 10 වෙනිදා අපි පසුගිය සතියේදී ආරම්භ කළ මජ්ජ සූත්‍රය පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් අද දවසේදී අපි ඒ සාකච්ඡාවේ ඉතිරි කොටසට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද සාකච්ඡාවේ ආරම්භ කරන්න කියලා අපි ගිය සතියේ තීරණය කරගත්තා. මජ්ජ සූත්‍රය දේශනා කරන්න අද වෙච්ච තථාගතයන් වහන්සේ විසින් දේශිත අනෙකුත් සූත්‍ර වෙනත් සූත්‍ර පිළිබඳව මතකයේ අලුත් කරගන්න. ඒ වගේම මම හිතන්නේ අපි තවත් කොටසකට අවධානය යොමු කරගමු කියලා මොහොතකට කතා කරගත්තා. මේ ස්පර්ශ නිරෝධය කියන්නේ නිර්වාණය කියන කාරණාව ඉස්මතු කරගන්න තවත් දැන් දෙක තුනකින් මතක් කරගමු කියලා. මොකද ගිය සතියේ අපි ස්පර්ශය සම්බන්ධ කොටසයි සාකච්ඡා කළේ. ඉන් අනුතුරු අපිට පුළුවන් සමාජ සූත්‍රයේ ඉතුරු කොටස් වලට අවතීර්ණ වෙන්න. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ආරම්භක වශයෙන් මේ කුමාර මහත්මයාට ආරාධනා කරනවා ඔබතුමාට. මම හිතන්නේ අපි ගිය සතියේදී ඉල්ලා සිටියා අපිට ආරම්භ ලබා දෙන්න කියලා. ගෞරවයෙන් කුමාර මහත්මයා ඔබතුමාටම යොමු වෙන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අවසරයි හැම දිනකින්ම අපි කතා කරමින් ඉන්නේ මජ්ජ සූත්‍රය ගැන. ගිය සතියේ දැනට තියෙන අවබෝධය හැටියට යම් කිසි ආරම්භයක් ලබා ගැනීමට උත්සාහයක් ගන්නවා. ඇත්තටම අපි ගිය සතියේ කතා කළා මජ්ජ සූත්‍රයේ පළවෙනි තෙරුන් වහන්සේගේ අදහස වෙච්ච මේ පස්සය ගැන. පස්සේ පස්ස නිරෝධයයි ඒකේ අපි කතා වුණේ. ඒ ස්වාමීන් වහන්සේගේ අදහස වුණේ ස්පර්ශ ඒකාන්තයක්, පස්ස සමුදය දෙවැනි අන්තය, ස්පර්ශ නිරෝධය මධ්‍යයයි, තෘෂ්ණාව තමයි සිබ්බණිය කියලා. එතකොට ඒකෙදි විශේෂයෙන්ම සඳහන් වුණා මේක අභිඤ්ඤය විදියට, කියන්නේ විශිෂ්ට ඥාණයෙන් මනාකොට දන්නවා. පරිඤ්ඤය විදියට ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ප්‍රතිසිඳ දන්නවා. එහෙම දන්න පුද්ගලයා මේ භවයේදීම දුක් කෙලවර කරනවා කියන එක. ඒ වගේම අපිට මේ පස්සේ ගැන අපිට හම්බ වෙනවා කීප පොලකදීම මේ ධර්මයේදී. චෛසික 52 අපිට කලින්ම හම්බ වෙන්නේ පස්සේ චෛසිකය. ඒ වගේම පටිච්ච සමුප්පාදයේදී සලායතන පත්‍යය පස්සෝ කියන විදිහට ගත්තාම චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, ජීව සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ අපිට වරුදුතෙන් ටිකක්. ඒ වගේම මේ උපන්නව සත්‍යයගේ සහ උපදින්න සිරින්නව සත්‍යයගේ අනුග්‍රහය පිණිස දක්වන ආහාර වර්ග හතරක් ධර්මයේ සඳහන් වෙනවා. එතෙන්දිත් මේ කබලිකාර ආහාරය, පස් ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය, එතෙන්දිත් මේ පස් ආහාරයක් විදියට සඳහන් වෙනවා. තව කෙනෙකුට පේන්න පුළුවන් මේ භවයේදී පළමුවෙන්ම අපිට ප්‍රශ්නේ හම්බ වෙන්නේ මේ ප්‍රතිසන්දි සිටේද කියලා. මොකද මේක සබ්බ චිත්ත සාධාරණ චෛසිකයක් හින්දා හැම සිතකම පහළ වෙන එකක්. කෙසේ වෙතත් මේ ධර්මයේ සඳහන් වෙන ලෞකික ක්‍රියාසිත 32 යෙදෙන පස්සේ තමයි පටිච්ච සමුප්පාද කතාවේදී ගන්න කියලා. ඒක මේ අභිධර්ම මාර්ගයේ පොතේ සඳහන් වෙන්නේ පස්සය සර්ව සාධාරණ චෛතසිකයක් බැවින් සියලුම සිත්වල ඇත්තේය. ඒ සියල්ලම වේදනාවන්ටද ප්‍රත්‍යවන්නේ. එහෙත් මේ පටිච්ච සමුප්පාද කතාවෙහි ගනු ලබන්නේ 32 ලෞකික විපාක චිත්තයන්හි ඇති පස්සය පමණකි. වේදනාවද සෑම සිතකම ඇත්තක් නමුත් මෙහි ගනු ලබන්නේ ලෞකික විපාක වේදනා 20 පමණකි. එතකොට අපිට ඉතින්දී පැහැදිලි වෙනවා මේ ලෞකික ක්‍රියා සිත්වල යෙදෙන සිත් 22 යෙදෙන පස්සේ ගැන විතරයි මේ පටිච්ච සමුප්පාදයේදී ඒ ගන්න කියලා. එතකොට ඒ වගේම මේ අපිට මේ මජ්ජේ සූත්‍රයේ සඳහන් වෙන දහම් පරියාය තේරුම් ගන්න මම හිතන්නේ පහසු වෙනවා. මේ තිස්ස මෙත්තිය බ්‍රාහ්මණයට බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නය ගැන යම් කිසි අවබෝධයක් ඇති කරගත්තොත්. තිස්ස මෙත්තිය බ්‍රාහ්මණය අහපු ප්‍රශ්නේ තමයි කෝසං තිස්සුතෝ ලෝකේ කස්සනෝ සන්නිජ්ජිත කෝ උබ්බය මන්තම උබ්බයන්ත මබිඤ්ඤාය මජ්ජේ මන්තා නලිප්පති ක්‍රම්බූසි මහා පුරුෂෝති ඉදකෝ සිප්පනි මජ්ජකා කියලා මට මේ පාලිය නම් හරියට කියවන්න අමාරුයි. මේකෙදි ඇත්තම අහපු ප්‍රශ්නේ තේරුම් උනේ මේ ලෝකේ කවරෙක්ද සතුටෙන් ඉන්නේ, කවරෙක්ද සැලීම් කම්පන නැත්තේ, මේ අන්ත දෙක මනානුවණින් දැනගෙන මැද ප්‍රඥාවෙන් නොතර වෙන මහා පුරුෂය කියන්නේ කාටද, කවරෙක් නම් මේ ලෝකේ මේ තුෂ්ණා මැස්ම ඉක්මවද කියන අදහස් මේ ප්‍රශ්න හතර තමයි එතෙන්දී මේ බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියේ. මෙතෙන්දී මේ අපි මජ්ජ සූත්‍රය සාකච්ඡා කරන මේ අන්ත දෙක ගැන අහලා නැහැ. ඒක අපිට තේරෙන සමහරලට මේ සඳහන් වෙනවා මේ තිස්ස මෙත්තේය වේදේ ගැන හැම වර්තරයට ගිහිල්ලා හිටියේ කෙනෙක් කියලා. ඉතින් ඒක හින්දා සමහරලට ඒ අපිට හිතන්න පුළුවන් යාන්ත ගැන හැම යා දැනුමක්කින් තමයි ඉන්න ඇත්තේ කියලා. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ දීපු ගාථා දෙකෙන් එකක් තමයි අපි මජ්ජේ සූත්‍රයේ මේ සාකච්ඡාවට බඳුන් වුණේ. එතකොට එතෙන්දී මේ ස්වාමීන් වහන්සේලාට ආපු ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ගේ මජ්ජේ සූත්‍රය අහපු මේ අන්ත දෙක මොකද්ද, දෙවැනි අන්තය පළවෙනි අන්තය මොකද්ද, දෙවැනි අන්තය මොකද්ද, මධ්‍යය මොකද්ද, සිබ්බණිය මොකද්ද කියන එක. මෙතෙන්දී ඇත්තටම මේ බුදුහාමුදුරුව තිස්ස මෙත්තිය සූත්‍රයේදී දේශනා කළේ කාමේසු බ්‍රහ්මචර්යා වීත තන්නෝ සදා සතෝ සක්කාය නිබ්බුතෝ බික්කු තස්සනෝ සත්ති ඉජ්ජිතා කියලා. ඒකේ සරල තේරුම විදිහට කාමය කෙරෙන් ඉවත් වෙලා මාර්ග බ්‍රහ්මචර්යාවෙන් යුක්ත වූ තෘෂ්ණාව පහව ඇති හැමකල්ලිම සිහියෙන් යුක්ත සිහි කල්පනාවෙන් ඉන්නා වූ මහණෙක් වේද ඔහුට සැලින් කම්පන නැති කියන අර්ථයයි. දෙවෙනි ගාථාව තමයි අපි මේ මජ්ජේ සූත්‍රයේදී සාකච්ඡා වුණේ සෝ බයන්ති මබිඤ්ඤේය මජ්ජේ මන්තාන් වලිප්පති තම් භූමි මහා පුරුෂෝති සෝ ඉද සිබ්බනි මච්චකවති කියලා. ඒ කියන්නේ මෙතෙන්දී විශේෂයෙන්ම කියන්නේ මැද ඇලෙන්නේ නැතුව ඉන්නවනම් ඇත්තටම මෙතෙන්දී මෙහෙම දෙයක් මට හිතෙනවා. දැන් අතීතයයි අනාගතයයි දෙකම එක්ක නිරුද්ධ වෙච්ච එකක්, එක්ක තාම නැති එකක්. වර්තමානයේ තමයි අපිට මේ පර්සය ගැන හරි අනිත් පරයයක් ගැන හරි වර්තමානයේ තමයි අපිට විදර්ශනාවකින් හරි දකින්න තියෙන කියන එක. ඉතින් මේ ටික තමයි දැනට සඳහන් කරන්න තියෙන්නේ. ඇත්තටම මදුපිණ්ඩක සූත්‍රයේ තියෙන දහම් පරයයත් ඇත්තටම අපිට මේකට හුඟක් සම්බන්ධව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මොකද අපි මේ පස්සය ඇති තැන වේදනාව ඇති වෙනවා. එතකොට මෙතන මේ වේදනාව අපි සුඛ වේදනාවක් විදිහට ගත්තාම මෙතන තියෙන නැවත නැවත ඒ සුඛ වේදනාව මනෝමය වශයෙන්ත් අපි මෙනෙහි කරන්න හදනවා. ඉතින් ඔය ගැන වැඩි විස්තරයක් මම හිතන්නේ මදුපිණ්ඩික සූත්‍රයේ තුඟක් පැහැදිලිව විස්තර කරනවා. දැන් අපිට නාම රූප සලායතන කියන තැන වෙනකන් පුරාණ කර්මයෙන් ලැබිච්ච දෙයක්. පස්සය වේදනාව තෘෂ්ණාව කියන තැන් තුන විදර්ශනාවකදී අපිට හුඟක් වැදගත් වෙනවා. මේ මේ තුනේදී අපිට ඇත්තටම යම් කිසි දෙයක් කළ යුතු කළ හැකි තැන් තුනක් විදියට තමයි මට දැනට පෙනී යන්නේ. අපි ඉදිරියට සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි කුමාර මාත්මයා. ඔබතුමා අපි ඉල්ලා සිටි පරිදිම ඒ තිස්සමෙත්තේ සූත්‍රයට අවධානය යොමු කරලා අපිට මේ සාකච්ඡාව පටන් ගත්තේ මජ්ක්‍ධිම සූත්‍රය පිළිබඳව ඒ ගෞරවනීය ඒ ස්වාමීන් වහන්සේලා අතර සාකච්ඡාව ආරම්භුනේ කොහොමද කියන කාරණාවට අපි අවධානය යොමු කළා. ඉතින් අපි ඒ කාරණාවනුත් සිහි තියාගෙන අද සාකච්ඡා කරනකොට මම ඉස්තුරු කොටස් වලට යන්න කලින් අපි ගිය සතියේදී ඒ මම හිතන්නේ කිසියම් කෙනෙක්ගේ මම ඉල්ලා හිටියා පුළුවන් නම් ඒ ස්පර්ශ නිරෝධය නිර්වාණය කියන කාරණාව ඉස්මතු වුණ තැන් කිපයක් මතක් කරන්න කියලා. මම කාටද ඒ කාරණාව ඉල්ලා සිටියේ? දෙලුක් මහත්මයා ඔබතුමාගෙන්ද මම ඒ දේ ඉල්ලා සිටියේ? එහෙම ඉල්ල සමාවෙන තෙරුවන් සරණයි හැම දිනටම. එහෙම ඉල්ලා හිටියා කියලා නම් එහෙම ලොකු මතකයක් නෑ දරුවත් මහත්මයා. ඉතින් ඔබතුමාට එහෙම මොන හරි එකතු කරන්න අවශ්‍ය නම් එහෙම කියන්න පුළුවන් යම් දෙයක්. නමුත් අනිත් කල්දැන මිත්‍රෙක් සූදානම් වෙලා ඉන්න හරි එහෙම ගෞරවයෙන් ඉල්ලා සිටින ඔබතුමාට යෝජනා කරන මම එහෙම නම් ඒ ආරම්භය ලබා දෙන්න මම කාටවත් කිව්වේ නැතුව තියෙනවා. හොඳයි තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි හැම දිනටම කල්යාණ මිත්‍රයන්ගෙන් අවසරයි. මං හිතන්නේ අපිට කුමාර මහත්මයා සම්පින්දනය කළා. ඉතා විශිෂ්ටව අපි ගිස්මානේ සාකච්ඡා කරපු ඒ මජ්ජි සූත්‍රයේ විශේෂයෙන්ම මුලින් සඳහන් කරපු පස්සේ සම්බන්ධ කරගෙන ඒ ස්වාමීන් වහන්සේගේ විවරණයෙන් අපි ඉගෙන ගත්තු මජ්ජි සූත්‍රයේ ඒ මුල කොටස. ඉතින් එතනදී කොටස් තුනක් මං හිතන්නේ අපිට සාකච්ඡා වුණා. පස්ස සමුදය, පස්ස නිරෝධය, පස්සේ මැද තණ්හාව. එතකොට ඒ තණ්හාවෙන් තමයි අපිට තණ්හාව නිසා තමයි අපිට කුමාර මහත්මයාගේ විකල්ප විස්තරය අපිට පැහැදිලි වුණේ. ඒ පෘථග්ජනයා ඒ නිතරම පස්සයත් පස්ස සමුදයත් අතර හිර වෙලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි ඒක. එතකොට දැන් අපි විශේෂයෙන්ම දැද්දල්වත්ත මහත්මයා අද අපිට ඇව්වේ පස්ස නිරෝධය සම්බන්ධ කරගෙන. එතකොට අපි දන්නවා පස්ස සමුදය කියනකොට එතනදී ස්පර්ශයේ සමුදය ගැන කතා කිරීමේදී අපිට සලායතන අමතක කරන්න බෑ. මොකද අපි ගත්තොත් එහෙම සූත්‍ර දේශනාවල අනුව ස්පර්ශය ගැන කතා කිරීමේදී චක්කු සම්පස්ස, සෝත සම්පස්ස ආදී වශයෙන් මේ ආයතන වලට සම්බන්ධ කළම තමයි ස්පර්ශය සාකච්ඡා වෙන්නේ. එතකොට අපිට සාමාන්‍යයෙන් අර අපි පුතග්ජන වශයෙන් අපිට පුතග්ජනයන්ට අශෘතවත් ප්‍රජඥයාට මේ ස්පර්ශ සමුදය තේරෙන්නේ නැත්ති අර විඥාණය. එහෙම නැත්තම් මේ විඥාණයත් සම්බන්ධ කරගෙන මේක ආත්මීය මේක පවතින දෙයක් තියෙනවා කියන විඥානයේ තියෙන පටිච්ච සමුප්පන්න ස්වභාවය තේරුම් ගන්න බැරි නිසා කියන එක තමයි දැන් තේරුම් ගන්න තියෙන්නේ. එතකොට යම් වෙලාවක යෝගාවචරයේකට විඥානයේ තියෙන පටිච්ච සමුප්පන්න ස්වභාවය, මොකද විඥානයේ සකස් වෙන දෙයක් නිසා අර අපි කලින් සඳහන් කළා වගේ අසත් රූපයත්, එතකොට කනත් ශබ්දයක් ආදී වශයෙන් ඒ දේවල් ඒ ආයතන සම්බන්ධ වෙලා විඥාණය ඒ අවස්ථාව සකස් වන දෙයක් කියන එක අර ඉතින් එන්නේ ඒක තේරුම් ගන්න පුළුවන් වෙච්ච වෙලාවක විඥානය සකස් වෙන දෙයක් කියන එක මං හිතන්නේ එතනම පස්ස සමුදය සිද්ධ වෙනවා. ඉතින් ඒ ටික තමයි එකතු කරන් තියෙන්නේ ප්‍රායෝගික වශයෙන්. ඉතින් පස්ස සමුදය වගේ දේවල් ඒ විඥානයේ තියෙන ස්වභාවය, විඥානයේ සකස් වෙන ස්වභාවය දකින්න වෙන්නේ බොහෝ විදර්ශනාවලදී. ඉතින් ඒවා සාමාන්‍යයෙන් කරන්නේ දැන් සමත වශයෙන් පෞද්ගලිකව සම්බන්ධ වෙලා තියෙන වැඩසටහන් වලදී එහෙම කරලා තියෙන්නේ. සමත වශයෙන් බොහෝ සිත තැම්පත් වුණාට පස්සේ අපි සාමාන්‍යයෙන් කරන්නේ දැන් සමත භාවනාවේදී අපි එක අරමුණක සිත තියාගෙන ඒකෙන් අපි නීවරණ යටපත් වෙන ක්‍රමයක්. එතකොට උග්‍ර විදර්ශනා වෙනකොට සාමාන්‍යයෙන් අපි අරමුණු වලට සිත විවෘත කරන ක්‍රමයක් තියෙනවා. එහෙම එකක් තමයි මම පෞද්ගලිකව හදාරලා තියෙන්නේ. එතකොට එතනදී අපි විවෘත කරනවා නැට එතනදී යම් කිසි ආකාරයක ෆ්‍රේම් වර්ක් එකක් අනුව, ඒ කියන්නේ මොකක් හරි අපි යම් ආකාරයක අරමුණු තෝරා ගැනීමක් කරනවා එතෙන්දී. එතනදී තෝරා ගැනීමක් කරලා ඒකෙදී යොමු වීම බොහොම සියුම් වෙනවා. මොකද දැන් සමතයෙන් සිත ගොඩක් තැම්පත් වෙන නිසා, මොකද නීවරණ යටපත් වෙනව එකපාර අපහු වෙන්නේ නැහැ සිතේ. නීවරණ යටපත් වෙලා ඊට පස්සේ අපි අරමුණෙන් එළියට ගියත් සාමාන්‍යයෙන් නීවරණ ඉවත් වෙන ස්වභාවයක් තියෙනවා කාලයකට. ඉතින් ඒක නිසා ඒ වගේ වෙලාවක් තමයි ගොඩක් වෙලාවට විදර්ශනාවට යොමු වෙන්නේ. එතෙන්දී සාමාන්‍යයෙන් තේරුම් ගන්න උත්සාහ කරන්නේ ශබ්දයක් එනකොට, එහෙම නැත්නම් යමක් විශේෂයෙන් ශබ්ද, ඒ වගේම තමයි සමහරවිට ඇස් අරගෙනත් කරන විදි තියෙනවා. එතනදී තේරුම් ගන්න වෙන දෙයක් තමයි ඉතින් ඇත්තටම සියුම්ව අර ස්පර්ශයේ තියෙන සංදි ඒ සංසිද්ධිය තේරුම් ගැනීමට යොමු වීම. ඉතින් එහෙම විදර්ශනාව තුළින් යම් වෙලාවක තේරුම් ගත්තොත් විඥාණය තිබෙන පටිච්ච සමුප්පන්න ස්වභාවය එතනදී ස්පර්ශ සමුදය සිද්ධ වෙනවා. ඉතින් ඒ විදිහෙන් තමයි දැනට තේරුම් ගන්න තියෙන දලුවත් මහත්මයා අපි අනිත් කල්යාණ මිත්‍රයන්ගෙනුත් අහලා බලමු වැඩිපුර විස්තර. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි. අපි එහෙනම් අද දවසේදී සාකච්ඡාවට යොමු වුණ අපි දැන් කතා කරේ පසුගිය සති දෙකේ කතා කරපු කාරණාවන් පිළිබඳවයි. හොඳයි. එතකොට මේ අපිට පැහැදිලිවම පේනවා මේ මේ මේ මේ සූත්‍ර දේශනාව ඉතාමත්ම සියුම් අර්ථ තියෙන ඉතාම ගැඹිර දේශනාවක් බව. ඒ වගේම මේ අපි කරන විවිධ පැහැදිලි කිරීම නිසා අපි නෙමෙයි මෙතුක්වල් වෙලා තියෙන පැහැදිලි කිරීම නිසා විකෘති කිරීම වලට බෝධු ටිඩ තියෙනවා. ඒ ගැඹුරු බව නිසාම ඒ නිසාම මේ මම අහපු එක දේශනාවක එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මතක් කරනවා ආනි සූත්‍රයේ සම්බන්ධ කරලා උදාහරණයක් උන්වහන්සේ මතක් කළා. මේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු සූත්‍රයක් ආනි සූත්‍රය කියන්නේ. ඉතින් ඒ ආනි සූත්‍රයේ මේ කිසියම් කාලයක තිබිච්ච හොඳින් හදපු ඒ කියන්නේ නියම සමයෙන් හදපු බෙරයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ බෙරේ බොහොම නිසි නියම හඬ ලබා දීපු. නමුත් පසු කාලෙක ඒ බෙරේ ටිකක් දිරාපත් වෙනකොට ඒ කට්ටිය ඒක එන ගහලා එනයක් ගාලා සකස් කරලා පාවිච්චි කරලා තිනවා. ඊළඟට ටිකක් කල්යන්න යන ඉතින් තව තව එන ගහන්න සිද්ධ වෙලා. ඉතින් පසු කාලයකදී මේ දැන් එන ගොඩයි දැන්. ඉතින් පසු කාලයකදී මේ බෙරේ ගහනකොට එන්නේ හැමෙන් එන බෙර මූලික වශයෙන් ආපු නියම බෙර හඬ නෙමෙයි, දැන් ඇන වලින් එන ඇන සද්දේ තමයි එන්නේ කියලා. ඉතින් ඒ වගේ කියලා තිනවා මේ තත්ත්වක දේශනාවත් ඒ தത്വෙටපත් වෙනවා කියලා. බෙර හඬ නෙමෙයි ඇන හඬ පමණක් ඇන. ඉතින් ඒ වගේ මේ විවිධ පහදලි කිරීම මත මේ දේශනාවන් වල ඒක නිරතරව ඇහෙන්න ගන්නත් ඒක නිසා බෙර හඬ අමතක කළා ඇන හඬ පමණක් ඇතිනවා වගේ මේ ලෝකෝත්තර ධර්මය අනුදාන් වෙලා මේ අලුතෙන් කියන දේවල් ඇති වෙන තත්ත්වයක් වගේ වෙනවා. ඉතින් ඒ නිසා අපි කතා කරමු මේ බෙරහඬ මතුවෙන ආකාරයට එන හඬ යටපත් වෙලා ඒ විදිහට. ඉතින් එතකොට මේ දේශනාවේදී මේක කියවුනේ මේ අපිට මේ අන්ත දෙක දැනගෙන දැනගෙන කියන එක මම highlight කරගෙන තියෙන අන්ත දෙක දැනගෙන මැදද දැනගෙන මැදත් දැනගන්නත් ඕනේ. හැබැයි මැද නොයලුනොත් ඒක තමයි ඉතාමත්ම highlight වෙන්න ඕනේ. මැද නොයලුනොත් පමණයි ඒ පුරුෂයා මහා පුරුෂයෙක් වෙන්නේ කියන කාරණාව. මැද දැන ගැනීම පමණක් නෙවෙයි නොවි. ඒ කියන්නේ බොහෝ විට අපි දැන් කතා කරනකොට ඇහෙනවනේ මැද සිටිනවා කියන එක. දැන් අතීතයෙන් අතීත අනාගත වර්තමාන කාලය ගැන අපි කතා කරන්නේ. ඒ කතා කරනකොට අතීතයක් දැනගෙන අනාගතය අපි මැද වර්තමානයේ ඉන්නවා කියන වගේ දෙයක්. එතකොට ඒක දී අර මැද මේ නොයලනවා කියන එක ස්පර්ශ මේ ඉස්මතු වෙන්නේ නැහැ කියන කාරණාව. ඉතින් ඒ නිසා ඒව ගැන අපි කතා කරමු. දැන් ඊට ඉස්සෙල්ලා අපි ස්පර්ශය ගැන ඉඳලා කතා කරපු නිසා ඒක තමයි වැදගත්ම කොටස. හේතුවෙන් මේ වැදගත්ම කියලා අදහස් කරේ තථාගතයන් වහන්සේ මතු කරපු ජයන්ත මහත්තයා ඉදා මතු කරපු කාරණාවන් අටකතාව සම්බන්ධ කරගෙන අපි ඒක පොඩ්ඩක් තව චුට්ටක් ඉන්න ඕනි කියලා මට හිතුණා. මේ මං හිතන්නේ මේ කොටසෙන් තමයි ජයන්ත මහත්තයා ඒකත් අන්දර අපිට ඔක්කොම කිව්වේ. ඉතින් මේකෙදි මේ කියවෙන විදියට අටකතාවේ විදියට මේ මෙතෙන්දි මේ අර අපි අර සාමාන්‍යයෙන් අපිට අපි දැන් ඊට මෑත කාලේ අභිධර්මයේ හැර මේ ඉගෙන ගත්ත නිසා මනසට අග්ගාලා ඒ වගේ දැන් ඔලිය වෙනවා දේවා ඉතම සියුම් නිවලදී කියලා කාරණාවන් කියලා අපි විශ්වාස කරන නිසා. නමුත් මේ සූත්‍ර දේශනාව පැහැදිලි කරනකොට ජයන්ත මහත්තයා මේ අකුමාර මහත්තයා නිවලදී කරන්න ඒ මහත්තයා මම හිතනවා මේ සූත්‍රයේ පැහැදිලි කරනකොට මේ කියලා තියෙන්නේ මේ ජයන්ත මහත්තයා කිව්වා මම හිතන්නේ මේ ස්පර්ශ චෛතසිකය කියන මේ ඒ කතාව ගැන නෙමෙයි මේ කියන්නේ කියලා. ඒක තමයි මේ කියවෙන්නේ. මේකෙදි මේ අර මේ ජීවත් වෙන භවයක් තුළ මේ පුද්ගලයෙක් වශයෙන් ආත්මීය වශයෙන් ගැනීමම මේ තමයි මේ සංසිද්ධිය කරගෙන තියෙන්නේ කියන කාරණා දෙය තමයි ඉස්මතු වෙන්නේ මේ අටකතා විදිහට. ඒ කියන්නේ මේ රිදෙන්නේ මට, පෙලෙන්නේ මට, දැනෙන්නේ මට, මේ අත මගේ, කකුල මගේ කියලා අපි අරගෙන මේ මම කියන ආත්ම සංසිද්ධියම ඉඳීමම ඉස්මතු වෙන සිද්ධියක් තමයි මෙතෙන්දී මේ පැහැදිලි කරලා තියෙන්නේ කියලා. එතකොට මේ සුඛී ආත්මය වශයෙන් ගැනීමයි මෙහෙදි ස්පර්ශ වශයෙන් ගැනීම අරන් තියෙන්නේ කියලා. එතකොට ඒ කාරණාව ජයන්ත මහත්තයා අපිට ඉදා පැහැදිලි කරා. නමුත් ඒක තවදුරටත් ඉස්මතු කරගමු කියලා හිතනවා. ඒතර එතුමා අපිට පැහැදිලි කර විදිහට මේ අර අපේ කටුකුණ්ඩි සාමනාසිත මතක් කරලා දීපර වට්ට කතාව දිගින් දිගටම සිදුවෙන සංසිද්ධිය තමයි මෙතෙන්දී අපි මේ තේරුම් ගන්න සිද්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ ස්පර්ශය කියලා කියන්නේ පෙරභවයේ ඇති වෙච්ච ඒ තණ්හාව නිසා ආයතනයන් සකස් වීම නිසා ඇති වෙන ස්පර්ශයත් එනිසා ඒ ස්පර්ශයන් තවදුරටත් පරිහරණය කිරීම නිසා මේ ඉන්න භවයේදී ඒකට සමුදය හදා ගැනීම ඒ අනිත් කෙලවර. එතකොට ඒ දෙක ඒකට සිබ්බණිය වෙන්නේ තණ්හාව නිසා තමයි ක්‍රියාදාම සිද්ධ වෙන්නේ කියන දෙයත්. එතකොට එහි නිරෝධයක් ඇති වෙච්ච අවස්ථාව තමයි මැද තියෙනවා නම් පස නිරෝධය කියන්නේ. හැබැයි පස නිරෝධය කියන්නේ නිර්වාණයමයි කියන කාරණාව මට්ටමටම එහෙම නැත්නම් මේ වටේ නිවා කිරීම කියන මට්ටමටම තේරුම් ගන්න ඕනේ කතාවක් තමයි මේ. ඒ ස්පර්ශ ඒ පළවෙනි අන්ත දෙකෙන් සෑම වැදින් කිව්වේ කියන එක තමයි අට කතාවේ තේරුම් ගත්තේ. ඒ නිසා මම මෙතෙන්දී ජයන්ත මහත්තයාට යොමු වෙන්නේ ඒ කියපු කාරණාව ඔබතුමාගේ පැහැදිලිවීම පස්සේ තමයි ඒ විදිහට හිතන්නත් බලන්නත් යොමු වුණේ. ඉතින් ඒ විදිහට තේරුම් අර ගැනීම හරිද කියන එකත් ඉන් අනතුරුව අපි දැන් ඉතුරු කොටස් යනකොට ඒ පදනම මත ඉඳගෙන කතා කරන්න සිද්ධ වෙයි කියලා හිතනවා. මොකද නැත්නම් අතීත අනාගත වර්තමාන කියනකොට අපිට සූත්‍ර ගණනාවක් තියෙනවානේ. අතීත අනාගත වර්තමාන පච්චුප්පන්න කියන සාධාරණ සූත්‍ර ගණනාවක් තියෙනවා. ඒ සූත්‍ර ඔස්සේ අතීතේ කුමද අනාගතේ ඒ විදිහට යන්න පුළුවන්. නමුත් අපි මේ පදනම මත ඉඳගෙන කතා කරොත් ඒ කියන්නේ මේ වටේ ඇතිවීම සහ නැතිවීම තුල කොහොමද අතීත අනාගත වර්තමාන කියන අන්තයන් දකින්නේ කියන කාරණාව කතා කරමු ඊගව මොහොතේදී. එහෙනම් මම ඉස්සෙල්ලාම ජයන්ත මහත්තයට වෙන්න ජයන්ත මහත්තයට රංසන්න. අයි හැම දිනාටම තිරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේට নমস্কার වේවා. ඔව් මම හිතන්නේ මේ සූත්‍රය පුරහම කියන්නෙම මේ නැවත නැවතත් මේ සංසාරයේ වටේට යොමු වෙන්නේ කොහොමද කියන එක තමයි ඒ අන්ත දෙකෙන් කියන්නේ. ඊට පස්සේ මේ ඒක නැති කර ගැනීමට කුමක්ද කළ යුත්තේ කියන එක තමයි ඒකේ මැද අඳුනගෙන ඒකෙත් ඇලෙන්නේ නැතුව ඉන්න කියලා දේශනා කරලා තියෙන්නේ. එතකොට අපි පස්සේ ගත්තත් ඒ වගේම දැන් අපිට විපාක ස්කන්ධයන් හින්දා අපිට ස්පර්ශය කියන එක ලැබෙනවා. මෙතනදී මේ විශේෂම වචනයක් තියෙනවා මෙතන, මේ කර්ම ස්පර්ශය කියලා. මම හිතනවා ඒක පේනවා ඇති කියලා. මෙතන තිබුණා දලුවත් මහත උඩ නෑ බලලා එකේක නෑ, උඩට යන්න පොඩ්ඩක්. උඩ ඡේදයේ තිබුණා මම හිතන්නේ. නෑ ඔතන පටන් ගන්න නේද? අපි තියෙන ඔය කර්ම ඔය කර්සර එකට වම් පැත්තේ කර්ම ස්පර්ශය හේතු කොටගෙන හටගත් අනාගත ආත්ම භාවය කියලා කියනවා මේ පස්ස සමුදය කියන එක. ඒතරම් දැන් කර්ම ස්පර්ශය කියලා කියනකොට අපිට විපාක ස්පර්ශයක් තියෙනවා. විපාක ස්පර්ශයෙන් තමයි දැන් අපි බැලුවොත් එහෙම දැන් චක්කු විඥානය ඇසුරින් කරන ස්පර්ශය ගත්තාම, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන ආදී වශයෙන් ගත්තාම අපිට විපාක වශයෙන් දැන් අපි ප්‍රතිසන්දි විඥානය ගත්තත් ඒක විපාක, එහි තියෙන ස්පර්ශය විපාක ස්පර්ශය. නමුත් දැන් මෙතනදී විශේෂයෙන් සඳහන් කරන අවශ්‍යය මේ කර්ම ස්පර්ශය කියලා. කර්ම ස්පර්ශය කියලා කියන්නේ යම් කිසි විදිහකින් අපි විපාකයකින් ලැබෙන දෙයක් අරමුණු කරගෙන, අපි දකින රූපයක් හෝ සද්දයක් හෝ ආදී වශයෙන් අරමුණු කරගෙන අපි ඇති කරගන්නව නැවත නැවත නැවත නැවත සිත් පහල කිරීමක් කුසල් වශයෙන් හෝ අකුසල් වශයෙන්. ඒ ඇති වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශය තමයි ඒකට ප්‍රත්‍ය වෙන්නේ. ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් එහෙම කර්මය ඇති වුණාම ඒකට අපි මෙතන හඳුන්වන්නේ කර්ම ස්පර්ශය කියලා. එස් විය යුතුයි. මොකද මේක කෙලින්ම සම්බන්ධ කරලා තියෙන්නේ අනාගත ආත්ම භාවයට. ඒ කියන්නේ එහෙම අයෝනිසෝ මනසිකාරයේ නිසා හෝ අපි ඇති කරගත්තොත් අකුසල කර්මයක්, එතන අකුසල ස්පර්ශයක් සිද්ධ වෙනවා. ස්පර්ශය එතනදී අපි අකුසල විපාකයක් පිණිස සකස් වෙන දෙයක්. ඒ වගේම කුසලයක් වුණොත් එක සුඛ විපාකයක් නැත්නම් හොඳ විපාකයක් පිණිස විපාක දීම සඳහා ඒ කර්මය උපයෝගී වෙනවා. නැත්නම් ඒකෙන් ප්‍රත්‍ය වෙනවා හොඳ විපාකයකට. එතකොට මේ විපාක කියන තැනදී විපාක ආකාර දෙකකින් අපි විපාක කියලා හඳුනනවා. එකක් තමයි ප්‍රතිසන්දි විපාක, අනිත් එක තමයි ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි විපාක කිව්වොත් ඒ ප්‍රතිසන්දියක් ඇති වෙනවා නම් අසඤ්ඤ සත්‍යේ හැර අනිත් සියලු භවයන්හි ඒ ප්‍රතිසන්දිය ඇති වෙන්නෙම විපාක විඥානයක් හේතු කරගෙන. එතකොට මේ විපාක විඥාණයට මේ කර්ම ස්පර්ශය තමයි ඒකට මූලිකම දායකත්වයේ දෙන්නේ. ඉතින් එතෙන්දි මේක තමයි මෙතන මේ කර්ම ස්පර්ශය හේතු කරගෙන හටගත් අනාගත ආත්ම භාවය කියලා කියන්නේ. එතකොට ඊළඟ ප්‍රතිසන්දියකට උපයෝගී වෙන්නේ කර්ම ස්පර්ශය කියන එක. ඒක ඊළඟ භවයේදී වෙන්න පුළුවන්, නැත්නම් අපිට ලොකු විස්තරයක් තියෙනවා නේ කොහොමද මේ ප්‍රතිසන්දි විඥානයක් ඇති වෙන්නේ කියලා. ඒ ඒ සිය ඒ මොන ප්‍රතිසන්දි විඥානයක් ඇති වුණත් ඒකට දායක වෙන්නේ, උපකාර වෙන්නෙම මේ කර්ම කියන කොටස. ඒක තමයි අපි භව කියලා, කර්ම භවය කියලා කියන්නේ. එතකොට ඒ විදිහට තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. එතකොට දැන් මේකේ මැද හැටියට දැන් ඒ කියන්නේ කර්ම සිද්ධ වෙනවා නම් කුසල හෝ අකුසල වශයෙන් අනිවාර්යයෙන්ම ඒකට ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක කියන ඒවා ලැබීමට හැකියාවක් තියෙනවා. එතකොට ඒක තමයි ඉදිරියට යන්න තල්ලුව ඇති කරන්නේ. එහෙමනම් ඒකේ Nirodha කියලා කියන්නේ පස්ස Nirodha කියන තැන තමයි. එතකොට අනාගත ස්කන්ධ පහළවීම, අනාගත භවයක ස්කන්ධ පහළවීම වළක්වන්නේ එතකොට ඔය ස්පර්ශ Nirodha කියන තැන. ස්පර්ශ Nirodha වුණා, Nirodha වුණාම අනාගතයේදී කර්ම සකස් වෙන්නේ නැහැ. ස්පර්ශ Nirodha කියනකොට පටිච්ච සමුප්පාද ධර්මවල යම් කිසි දෙයක් Nirodhay කියලා කියන්නේ එතන නිර්වාණය. අවිද්‍යාව Nirodhay කියලා කියන්නේ නිර්වාණය. සංඛාර Nirodha කියලා කියන්නේ නිර්වාණය. මේ Nirodha කියන එකෙත් අර්ථ ගණනාවක් තියෙනවා. අපි දන්නවා හටගන්න දෙයක Nirodhayak කොහොමද තියෙනවා. ඒක තමයි සංකත දෙයක ස්වභාවයම හටගත්තොත් ඒක නිරුද්ධ වෙනවාමයි. ඒක ඒක තමයි කියන්නේ අර උපජ්ජිත්වා නිරුච්ඡන්ති කියලා කියන්නේ. ඒ කියන්නේ උපදී ඉපිද නිරුද්ධ වේද. උපජ්ජිත්වා නිරුච්ඡන්ති. ඒ කියන්නේ උපදින දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන් මේක නිරුද්ධ වෙනවා. දැන් මෙතන කතා කරනකොට ඒ නිරෝධතාවයෙන් නෙවෙයි කතා කරන්නේ. හටගන්න දේ කොහොමත් අපි ඒක විදර්ශනා කළත් නොකළත් මොනවා වුණත් ඒක යම් දෙයක් හටගත්තා නම් ඒක නිරුද්ධ වෙනවාමයි. ඒක තමයි සංකත ධර්මවල ස්වභාවය. දැන් මෙතන Nirodha කියලා කියන්නේ නැත්නම් නිරුද්ධ කරනවා කියලා කියන්නේ ඒ තන්හා අවිද්‍යා තන්හා කියන එක දුරු කිරීමම තමයි සියලු දේවල් වල නිරෝධය වෙන්නේ. ඒකයි දැන් අවිද්‍යාව නිරුද්ධ කරනවා කියන්නේ, සංඛාර නිරුද්ධ කරනවා කියන්නේ, විඥාන නිරුද්ධ කරනවා කියන්නේ, ඒ හැම නිරෝධයක් ගැනම කතා කරනකොට ඒ නිර්වාණයම තමයි එතන නිරෝධය කියලා කියන්නේ. හැම දෙයකම නිරෝධය කියන්නේ නිර්වාණය. ඒක තමයි අපි කියන්නේ සලායතන නිරෝධය කියන්නේ නිර්වාණය, පස්ස නිරෝධය කියන්නේ නිර්වාණය, ඔය ආදී වශයෙන් ගත්තාම ජාති නිරෝධය කියන්නේ නිර්වාණය. ඒ විදිහට ගත්තාම මේ පටිච්ච සමුප්පාද අංගයක් ඒ 12 මොනවා නිරුද්ධ කරනවා කිව්වත් එතන කියන්නේම නිර්වාණය ගැන තමයි කියන්නේ. ඒ අර්ථයෙන් තමයි මෙතනත් කතා කරලා තියෙන්නේ. එහෙමනම් මේ නිරුද්ධ වීම කියන එක, එතකොට තන් ඒ ස්පර්ශ ආයතනයන් කෙරෙහි ඇති තණ්හාව දුරු කිරීම ආදී වශයෙන් නොයෙකුත් ආකාරයෙන් විස්තර කරගන්න පුළුවන්. ඒ කොහොම වුණත් මෙතන තණ්හාව නිරෝධය කියනකොට නිර්වාණය, ඒ නිර්වාණය කියන එකෙත් ඇලෙන්න එපා කියලා කියනවා. ඒකට කෙනෙකුට හිතන්න පුළුවන් කොහොමද නිර්වාණයට ඇලෙන්නේ කියලා. නිර්වාණයට ඇලෙන එක තමයි අර මූලපරියාය සූත්‍රය කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. හිතන්න මම ඒකත් සඳහන් කරාද කොහෙදයි. ඒකෙදී කියනවා නිබ්බානතෝ සංජානාති, නිබ්බාන නිබ්බානතෝ සංඤත්වා නිබ්බාන මඤ්ඤති, නිර්වාණය ගැනත් මඤ්ඤණා කරනවා. නිබ්බානස්මි මඤ්ඤති, නිර්මාණය කෙරෙහිත් මඤ්ඤණා කරනවා. නිබ්බානතෝ මච, නිර්වාණය කියලා මඤ්ඤණා කරනවා. නිබ්බානං මේති මඤ්ඤති, ඒ නිර්වාණය කියලා එතන මඤ්ඤණාවක් තියෙනවා. ඊට පස්සේ නිබ්බානං අභිනන්දති, නිර්වාණය අභිනන්දනය කරනවා. සංකිස්ස හේතු, ඒකට හේතුව කුමක්ද? අපරිඥාතං තස්සාති වදාමි. ඒ කියන්නේ නොදන්නා කම්ම තමයි පිරිසිඳ මේ ස්කන්ධ ධාතු ආයතන කීනේව පිරිසිඳ නොදකීමම තමයි ඒකට හේතුව කියලා බුදුරජාණන් වහන්සේ ඒ මූලපරියාය සූත්‍රයේ දේශනා කරනවා. එහෙමනම් ඒක තමයි මෙතන කියන්නේ මැද දැනගන්නා. මැද කියන්නේ මොකද්ද? නිර්වාණය. නිර්වාණය අවබෝධ කරා නම්, ප්‍රත්‍යක්ෂ කරා නම් නැවත පස්සයන්ගේ සමුදයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ පස්ස සමුදය කියලා කියන්නේත් අපි දන්නවා නිර්වාණය අවබෝධ කරන තැන් දෙකක් තියෙනවා. ඒ තමයි සෝපදිශේෂ නිර්වාණය සහ අනුපදිශේෂ නිර්වාණය. එතකොට සෝපදිශේෂ නිර්වාණයේදී නිර්වාණය සාක්ෂාත් කරනවා. නමුත් කර්මානුරූපව ලැබිච්ච ආයතන ටිකක් පරිහරණය කරන්න වෙන හින්දා අනුපදිශේෂ නිර්වාණය දක්වාම පස්සය කියන එක ඇති වෙනවා. එතකොට මෙතන මේ පස්ස සමුදය නවත්තනවා කියලා කියන්නේ අනාගත ස්කන්ධ වෙනත් භවයක යම් කිසි ස්කන්ධ මේ ඇති වෙන්න තිබුණා නම්, ස්පර්ශ ආයතන ඇති වෙන්න තිබුණා නම්, ඒ ආයතනවල ඇති නොවීම තමයි මෙතනදි මේ පස්ස සමුදය කියන එක ඇති නොවනවා කියන තැන සඳහන් කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඔය ආකාරයෙන් අපි ගත්තාම අනුපදිශේෂ නිර්වාණයට පැමිණියා වූ ඒ රහතන් වහන්සේට සම්පූර්ණයෙන්ම පස්සය නැවත හටගන්නේ නැති විදිහටම ඒ ජීවිතයේදී පවා සියලුම පස්සයන් නිරෝධ වෙනවා. නමුත් අනුපදිශේෂ සෝපදිශේෂ නිර්වාණයේදී පස්සය ඇති වෙනවා මේ විපාක ස්කන්ධ ටික තියෙනකම්, කර්මජ ආයතන ටික තියෙනකම් ඒ පස්සේ සිද්ධ වෙනවා. නමුත් ඒ කෙරෙහි තණ්හාවෙන් ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. කොහොමත්ම සම්පූර්ණයෙන් පස්සය කියන එක සම්පූර්ණ වශයෙන් නිරුද්ධ වෙනවා අනුපදිශේෂ නිර්වාණයත් සමග. ওই ටික තමයි සම්ප්‍රදායානුකූලව අට කතාව ඇසුරින් අපි විස්තර කරගන්නවා නම් විස්තර කරගන්න තියෙන්නේ. තිරුවන් සරණයි දරුවත් මහත්මයා. තිරුවන් සරණයි යහත මහත්මයා, ඒ කාරණාව නිතරම හොඳින් අපිට නැවතත් ඉස්මතු කළ දුන්නා ඔබතුමා. ඔව්, අපි ඒ විදිහට ඉතල බැලුවම වටිනා දැන් මේ මහා පුරුෂයෙකු වීමේ මාර්ගයේ ඉන්න මම ඒ වචනෙන් යන්න මහා පුරුෂයෙක් ගැන නේද කතා කරන්නේ. මහා පුරුෂයෙකු වීමේ මාර්ගයේ ඉන්න කෙනෙකු මේ ස්පර්ශය කියන සංසිද්ධියේදී එකාන්තයක් අවබෝධ කර ගන්නවා වෙන්න පුළුවන් පළවෙනි අවස්ථාවේදී. ස්පර්ශය කියන්නේ එකාන්තයක් කියලා ඒ අවස්ථාවෙන් කොටත් යහුව අනිත්‍යන්තය අවබෝධ නොකරගෙන වෙන්න පුළුවන්. නමුත් පසු කාලයක අනිත්‍යන්තයත් අවබෝධ කර ගන්නවා, මේක ස්පර්ශයට සමුදයක් තියෙනවා කියලා. ඉන්නතුරු යම් කිසි අවස්ථාවක මේක මධ්‍යයකුත් තියෙනවා කියලා, ස්පර්ශ නිර්දයකුත් ඇති බව දැනගන්නවා. එය මධ්‍ය කියලා හිත දැනගනි. ඒ වෙනකොටත් එයා මහපුරුෂයෙක් වෙලා නැහැ. ඒ මධ්‍යයට ඇලීමක් තිබෙනවා නම් කියන කතා ඔබතුමා කිය විදිහට මම මේ සම් මගේ හිතරයි මම හයි හිතාගන්නේ. ඒ කියන්නේ ස්පර්ශ නිරෝධය කියන දේ දැනගත්තා වුණත් ඒ ස්පර්ශ නිරෝධයටත් ඇලීමක් තියෙනවා නම් යම්කිසි මට්ටමකට ඒ පුද්ගලයා එතකුදු ඒ අවස්ථාව වෙනකොටත් මහා පුරුෂෙක් නම් නෙමෙයි කියන දේ තමයි මේ තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. එහෙමනම් එහෙමනම් මේ ඒ මහා පුරුෂයෙකු වීම සිද්ධ වෙන්නම සෝපාදිසස නිර්වාණය නිර්වාණය සමගයි කියන දේ තමයි ඔබතුමා කියපු දෙයින් අපි තේරුම් ගත්තේ. මම ඒ කාරණාවන් ඒ විදිහට හිතට අරගෙන ඊගාවට ගෞරවයෙන් යොමු වෙනවා. මේ අපි සමග මෙතෙන් චිත්‍රා මහත්මිය ඉන්නවා. චිත්‍රා මහත්මිය ඔබතුමිට යොමු වෙනනම් මේ රාමුව මත, ඒ කියන්නේ අපි දැන් රාමුව හදාගත්තනේ, මේ වටේ නතර වීමේ ගමනේ තමයි මේ කතා කරන්නේ. එහෙම නැතුව අර ෂණ වශයෙන් සිදුවෙන අතීත අනාගත වර්තමාන ගැන අපි එහෙම කතා කරන්න පුළුවන්. එහෙම නෙමෙයි, වටේ ඉවර කිරීම සම්බන්ධ කතාව තුල ඉඳගෙන අපි කොහොමද මේ දෙවෙනි වට කියවෙච්ච ඒ අන්ත දෙක සහ මැද තේරුම් ගන්නෙ. ඒ දෙවෙනි වට කියවෙච්ච එක තමයි කෙළවරක අතීත යන් කෙළවරේ අනාගත මැද පච්චුප්පන්නේ කියන එක. අතීත අනාගත මැද පච්චුප්පන්නේ කියන කාරණාව. ඉතින් මේ පිළිබඳව අපි කතා කරමු. චිත්‍ර මහත්මිය ඔබට මේක බාර දෙන්නම්. තෙරුවන් සරණයි දලත මහත්මයා ඇතුළු කල්‍යාණ මිත්‍ර හැම දිනාටම. ඇත්තටම දලත මහත්මයා මම හිතනවා ස්පර්ශයේ ඒ කොටස අපි කතා කරලා ඉවරයි කියලා කිව්වට එතන තවත් ගැඹුරට අපිට යන්න තියෙනවා කියලා. ඒ වුණත් කමක් නෑ. දැන් අතීතය හා අනාගතය මේ දේවල් ඇති වෙන්නේ කොහොමද කියන එක අපේ මනස තුලින් දකින්න. අපි දැක්කේ නැත්තම් අපි මේවා කොච්චරම කතා කරත් වචන වලින් ආ මේකයි කියලා තියන්නේ අරකයි කියලා තියන්නේ කියලා ඒදී යම්කිසි අඩුපාඩුවක් තියෙන්න පුළුවන් කියන එක නිතරම හිතට වද දෙනවා. ඒ මොකද මේ ධර්මය දකින්නයි තියෙන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ ධර්මය අපිට දකින්න කියලා. මේ ස්වාක්ඛාත ධර්මය තමා තුළින් තමාගේ ඥාණයට හසු කරගන්න කියන එක තමයි උන්වහන්සේ අපිට කියලා තියෙන්නේ. අපි ධර්මයට වඳිනකොටත් එහෙම කියලානේ වඳින්නේ, පච්චත්තම් වේදි තබ්බෝ විඤ්ඤූහීති කියලා. එතකොට අපි එක එක විදියට මේ දේවල් සාකච්ඡා කරනකොට ඉදි සිදුවෙනවද කියන එක තමයි තේරුම් ගන්න ඕන. අපි මේ දේවල් මේ විදිහට කතා කරාම අපිට මේකේ නිවනක්ද ඇති වෙන්නේ, නිවීමක්ද, එහෙම නැත්නම් අපි තවදුරටත් මේක කොහොමද වෙන්නේ, අරක කොහොමද වෙන්නේ, ඒ විදිහට අපිට ප්‍රශ්න ඇති වෙනවා නම් අපි තේරුම් ගන්න ඕනේ. මෙතන එහෙමනම් මේ තථාගත ධර්මයේද අපි අහගෙන ඉන්නේ කියන එක අපිට තේරුම් යන්න ඕනේ. මොකද ඒ හැම ඇහෙන දෙයකම නිවීමක් ඇති වෙන්න ඕන නිසා. ඉතින් ඒ තරම් ලොකු දැනුමක් නැහැ. නමුත් ඒ විදිහට තමයි තථාගත ධර්මය හදාරන්න කැමති. ඒ මොකද අපිට ඉච්චර කාලයක් නැහැ. දේවල් එක ගැටි ගැටි ඉන්න නෙමෙයි තථාගතයන් වහන්සේ කියන මම මේ ලෝකෙත් එක්ක ගැටෙන්නේ නැහැ, මේ ලෝකයා මාත් එක්ක ගැටෙනවා කියලා. එතනින්ම අපිට තේරෙනවා උන්වහන්සේගේ ධර්මය, උන්වහන්සේ මොන වගේ පුද්ගලයෙක්ද, එහෙම නැත්නම් මොන වගේ මනසක්ද මේ බුද්ධත්වය කියලා කියන්නේ කියන එක හොඳින්ම අවබෝධ කළ මනසක් නේද කියලා. එතකොට උන්වහන්සේ අවබෝධ කළ දේ අපිට බොහොම ලස්සනට කියලා තියෙනවා, මේක අපි තුලින් දකින්න කියලා. එතකොට මේ දැන් ඊළඟට අපි කතා කරන්න යන කොටසත් අනාගතයේ අතීතයේ එක්කන්තයක්, අනාගතයේ ඊළඟාන්තය, වර්තමානයේ මැද්දයි කියන එක සමහර විට මම වැරදි ඇති. නමුත් ඒකත් ස්පර්ශයටම සම්බන්ධයි. කොහොමද මේ අතීතයයි අනාගතයයි හැදෙන්නේ කියලා. මොකද මදුපිණ්ඩික සූත්‍රයට අනුව උන්වහන්සේ දේශනා කරනවා අපිට මේ ස්පර්ශය කොහොමද අපිව දැන් පටන්ගෙන කොහොමද අපේ මනස අපි ප්‍රපංචය අපිව අභිභවා යන තත්ත්වයට පත් කරන්න කියන එක උන්වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ ප්‍රපංචයට යන්නේ නැතුව මේ දේවල් ඇති වෙන හැටි දැක්කොත් එතනදී අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ වර්තමාන මොහොතම තමයි අතීතයට යන්නේ. ඒ මොකද වර්තමානයේ කියලා දෙයක්වත් නැහැ. ඒ වර්තමාන මොහොත මේ වර්තමාන කියලා ඉවරනකොටම හල් රයන්න කියනකොට වයන්න අතීතයට ගිහිල්ලා. ඒ වගේ ඒ වර්තමාන මොහොතේ අපේ මේ සිද්ධිය දැක්කොතින් අපිට තේරෙනවා මේක මෙන්න මේක තමයි මේ අතීතයට ගියේ කියලා. ඊළඟට එතනට ඉස්සරහට නොආපු තැන කොටසක් අපි වචන වශයෙන් කියනනම් ආ මේ අනාගතය කියන්නේ තවම වර්තමානයට නොපැමිණි තත්ත්වයක් කියන එක. හැබැයි මේ දෙක අපි හිතාගත්තුතින් සත්පුජ්‍යල භාවයට දාලා එතනදී අපිට ටිකක් අඩු වශයෙන් තේරුම් යාමක් බවට වගේ පත් වෙනවා. එහෙමනම් කොහොමද මේ දෙක තේරුම් ගන්න කියන එක මම හිතනවා අපි තවත් කල්යාණ මිත්‍රන්ට යොමු වෙලා දැනගන්න කැමති. මේ වර්තමානය අනාගතයත් කියන ඔබතුමක්ව සූත්‍ර ගොඩක් තියෙනවා කියලා ඇත්තටම කියවන්න නම් ලැබිලා නැහැ. ඒ නිසා කැමති ඒ සම්බන්ධයෙන් තියෙන සූත්‍රයක් අපිට ඉස්සරහට අරගෙන මේ ගැන කතා කරන්න පුළුවන් නම් ඒක ඉතාම හොඳයි කියලා. ඒ වගේම අපි ඉතාමත්ම ගරු කරන අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් නම සඳහන් කරන්න අකමැති. උන්වහන්සේගේ දේශනාවක මේ මෑතක උන්වහන්සේ කියනවා මේ අපි ධර්මයට ඇහුම්කන් දෙනකොට අපි දන්නවා අපිට ධර්මයේ ආවේ ආනන්ද හාමුදුරුවන්ගෙන් කියලා. අපි ඒක මතක තියාගන්න ඕනේ. ආනන්ද හාමුදුරුවන්ගෙන් ආපු නැති වචන අපි විශ්වාස කරන්න හොඳ නෑ කියලා එහෙමත් උන්වහන්සේ කිව්වා. ඉතින් ඒකත් ඒ තරම්ම තේරෙන්නේ නැහැ. ඒකත් මම කල්යාණ මිත්‍රන්ටම බාර කරනවා. ඒ කියන්නේ මොකද්ද කියන එක තේරුම් කරලා දෙන්න කියලා අපි අනිත් කල්යාණ මිත්‍රන්ටත් යොමු වෙලා තේරුම් ගන්න උත්සාහ කරමු. දලුවත් මහත්මයා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චිත්‍ර මාත්මිය. හොඳයි අපි මේ කාරණා පිළිබඳ මේ ජයන්ත මහත්මයා ඔබතුමාට මම මොහොතකට යොමු වෙනවා. අනිත් අයට යන්න ඉස්සෙල්ලා මේ නැතුවාදයක් සමා වෙන්න අන්තය මේ මානිතට යොමු වෙනවා. දැන් මේ කාරණා පිළිබඳව මේ අපි අට කතාවේදී බලනකොට අට කතාවේදී උදාහරණයක් ඇටියට හීදන් තුනක් පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. මම ඒක හයිලයිට් කරලා තියෙනවා. මේකේ කඩේට පේනවා ඇති ඒක ජයන්ත මහත්තයා ඒක ගැන අපිට පොඩක් පැහැදිලි කරන්න. මේ මෙතෙන්දිත් අර අපි අර රාමුව තුළම ඉන්න ඕනද කියන එක තමයි මම නැවත මතු කරන්නේ. ඉන්න ඒ කියන්නේ අපිට අර අතීත අනාගත වර්තමාන කියන කොටස මේ අපි හුඟක් වෙලාවට දැන් අහනවානේ මේ මේ මොහොතේ සිටින්න මෙතන සිටින්න කියලා. ඒ සතිය වඩනකොට අපි එකක්වත් වැරදි නෙවෙයිනේ. ඒවා ඔක්කොම හරි ඒ කල යුතු දේවල්. නමුත් අපි මේ සූත්‍රයේ කියන දේවල් ගැන මේ සූත්‍රය අවධානය යොමු කරලා තියෙන්නේ ඒ මේ මොහොතේ ඒ දේටද ද එහෙම නැත්නම් අපි ඊග කලින් කොටසේ කතා කරා වගේ මේ වටේ ඉවර කර ගැනීම කතාවටද කියන එක. මෙතෙන්දී එහෙමනම් අපිට හිතන්න වෙන්නේ අතීත භවයේ අතීතය කියලා මෙතෙන් දෙකේදී මේ අතීත ආත්ම භවයක්ද අනාගතය කියලා කිව්වේ මෙතෙන්දී අනාගතාත්ම භවයේද වර්තමානයේ කියලා පච්චුප්පන්න කිව්වේ මේ පච්චුප්පන්න භවයේද කියන කාරණාව. එතකොට මේ උදාහරණ විදිහට ඔය මොකද නොහුය හුය කැඩුණු විට හේඳන තුන්තනක වැටේ කියවා වගේ ඒ හුය කැඩුණු විට අතීත භවයේ අනාගත භවයේ සහ වර්තමාන භවයේ කියන තුනම තුන්තනක වැටෙනවා කියන එක ඒ සම්බන්ධය නැති වෙනවා කියන එක ඒ විදිහට ගැනීමක් ගැනද මේ කියන්නේ. ඉතින් අතනම හිතලා බලනකොට එහෙමත් ගන්න පුළුවන් එහෙම ගන්න පුළුවන් කියන එක හැඟෙනවා. මේ මොකද එහෙම ගත්තම එහෙමනම් මේ මේ ඉන්න භවයේ තුල මේ මේ ජීවිතය තුලදීම සංසාර ගමන නිමා කළ යුතු කළගත කරන කෙනෙකු විසින් අනුගමනය කරන්නා වූ ප්‍රතිපදාවකට යොමු කරන හේතුවෙන් ජයන්ත මහත්තයා ඔබතුමාට මම යොමු වෙන්නම් මේ කාරණාව අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සාකච්ඡාව ඉදිරි කොටස යන්න. හඳයි තෙරුවන් සරණයි. මෙතන්ද අපි පැහතාවත් පොඩ්ඩ පැහැදිලි කරගමු. මේ දැන් මෙතන්දි මහා පුරුෂ කියන්නේ කියන මහා පුරුෂයා කියන්නේ කවුද කියලානේ මේ අහන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මහා පුරුෂයා කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය පූර්ණ වශයෙන් අවබෝධ කරගත්ත රහතන් වහන්සේ ගැන තමයි මේ කියන්නේ. මහා පුරුෂයා කියලා අපිට නම් කරන්න පුළුවන්නේ එවැනි උත්තමයෙක් පමණයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය දැනගන්නවා කියනකොට එතන තියෙනවා මේ අපි අවිද්‍යාව කියන එක විස්තර කරනවා විදි දෙකකට. කාරණා හතර හතර බැගින් විදි දෙකකට අපි විස්තර කරගන්නවා. ඒ තමයි දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං කියන විදිහට අපි අවිද්‍යාව කියන එක විස්තර කරගන්නවා. එහෙමනම් විද්‍යාව කියන එක එකේ අනිත් පැත්ත. ඒ තමයි දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, නිරෝධගාමිනී පටිපදාය ඥානං කියනකොට. එතකොට දැන් අපිට තව විදියක් පෙන්නනවා මේ අවිද්‍යාව කියන එක. තව විදියකින් පෙන්නනවා පුබ්බන්තේ අඥානං, අපරන්තේ අඥානං, පුබ්බන්ත අපරන්තේ අඥානං, පටිච්ච සමුප්පාද ධම්මේසු අඥානං කියලා. එතකොට අපි යෝගේ අනිත් පැත්ත ගත්තොත් දුක්ඛේ සෝරි පුබ්බන්තේ ඥානං, අපරන්තේ ඥානං, පුබ්බන්ත අපරන්තේ ඥානං, පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං කියලා. එතකොට දැන් අපි ඔකේ දෙවණියක ගත්තොත් දෙවණියට විස්තර කපුටි ගත්තොත් පුබ්බන්තේ ඥානං, අපරන්තේ ඥානං, පුබ්බන්ත අපරන්තේ ඥානං. දැන් ඔය කියන්නේ කුමක්ද? අපි හොඳට තේරුම් ගත්තොත් මෙතනදී හොඳටම දෙනවා පූර්ව අන්තය නොපෙනේ. අනු දැනගනි. පූර්ව අන්තය දැනගනි, පසු අන්තය දැනගනි. ඊට පස්සේ පෙර පසු කියන දෙකම දැනගනි. ඊට පස්සේ පටිච්ච සමුප්පාද ධම්මේසු ඥාන. දැන් බලන්න ඔය හතර එකට ගත්තාම ඔය පුබ්බන්තේ ඥාන, අපරන්තේ ඥාන, පුබ්බන්ත අපරන්තේ ඥාන කියන ඒවා ලැබෙන්නේ නැහැ පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං නැත්තම්. අතරම ඔය ඔක්කොම ඔය ටික ඔක්කොම එකට එන්නේ. දැන් දුක්ඛේ ඥානං වෙනකොටම දන්නවා දුක්ඛ සමුදය ඥානයක් දන්න. මොකද දැන් අපි මාර්ග සිතක් ගත්තොත් මාර්ග සිතක කෘත්‍ය හතරක් තියෙනවා. ඒ තමයි පළවෙනි එක තමයි දුක පිරිසිඳ දැකීම, දෙවෙනි එක සමුදය ප්‍රහාණය කිරීම, නිරෝධය සාක්ෂාත් කිරීම, ඊට පස්සේ නිරෝධ ගාමිනී මාර්ගය භාවිත කිරීම කියන ඒ හතරම කෙරෙනවා ඒ එක මාර්ග සිතකින්. ඒ හතරම කෘත්‍ය හතරම කෙරෙනවා. අන්න ඒ වගේ දැන් මෙතන ගත්තත් ඔය පුබ්බන්තේ ඥාන, අපරන්තේ ඥාන, පුබ්බන්ත අපරන්තේ ඥාන, පටිච්ච සම්පාද ධම්මේසු ඥාන කියන එක ලැබෙනවා රහත් භාවයට පත් වෙනකොට. ඒ කියන්නේ පූර්ණ වශයෙන්ම ලැබෙනවා. අනිත් මාර්ග අවස්ථාවලදී තියෙනවා යම් ප්‍රමාණයකට. නමුත් පූර්ණ වශයෙන්ම ඒ අවස්ථාවේදී ලැබෙනවා. එතන මොකද්ද පූර්වාන්තය, අපරාන්තය කියලා කිව්වේ? එතන කියලා එතන පැහැදිලි කරන්නේ පූර්ව ස්කන්ධයන් සහ අපර ස්කන්ධයන්. ඒ කියන්නේ අතීත ස්කන්ධ සහ අනාගත ස්කන්ධ කියන එක තමයි එතන පූර්වාන්තය කියලා කියන්නේ අතීත ස්කන්ධය, අපරාන්තය කියලා කියන්නේ අනාගත ස්කන්ධ. දැන් ඔතන එතන කියන්නේ සංසාරයට ගැට ගහින්නේ කොහොමද කියන එක තමයි විස්තර කරලා කියන්නේ. ඉතින් දැන් මෙතනදිත් මෙතන මේ ලොකු විස්තරයක් කරන්න නැතත් මේ මේ අටකතාවේ ගන්න වෙන්නේ හිතෙන විදිහට ඒ ආකාරයෙන්ම තමයි ගන්න මේ සංසාර වටය පිළිබඳව කියවෙන තවත් දෙයක් තමයි කියලා මේ අතීත අනාගත පච්චුප්පන්න කියලා කියන්නේ. හැබැයි දැන් ඒක දැන් මහා පුරුෂයෙක් වෙන්න නම් ඇත්තටම විදර්ශනා සමත විදර්ශනා වැඩි යුතුයි කියන එක අපි දන්නවා. ඒක මාර්ගය. නමුත් දැන් ඒ මාර්ගයට කෙනෙක් පිවිසෙන්නේ කොහොමද? මෙහෙම අතීතාන්තයත් අනාගත අන්ත කියන්නේ අපි ගත්තොත් එහෙම පූර්වාන්තයත් අපරාන්තයත් කියන එක දන්න කෙනෙක් තමයි මේ දුකින් නිදහස් වෙන්න ඒ වගේ ප්‍රතිපදාවකට යොමු වෙන්නේ. ඒ ප්‍රතිපදාවේදී අනිවාර්යයෙන්ම වර්තමානයේ සතිය පවත්වගෙන ඒ අර කියනව නේද බද්ධේකරත් සූත්‍රය එදා චිත්‍ර මහත්මිය සඳහන් කරා ඒ විදිහට සතිය පවත්වල වර්තමානයේ දේවල් තත්ත්ව විපස්සති කියන ආකාරයෙන් සිද්ධ කළ යුතු ක්‍රියාදාමයක් නැත්තම් කමඨහන් වැඩිමක් එහෙම කළ යුතුව තියෙනවා. භාවනාවක් කළ යුතුව තියෙනවා. ඒ කළ යුතු වෙන්නේ කාටද? මෙන්න මේ පූර්වාන්ත අපරාන්ත කියනවා දකින්න අඩුම ගානේ සුතමේ ඥානයකින්වත් දන්න කෙනෙක්. මේ සංසාර වටේ කඩා ගන්න කරන උත්සාහයක් හැටියට තමයි ඒක කළියුත්. ඒ කියන්නේ මේ හැම එකක්ම එකට ගැලපෙනවා. ඒ යෙදෙන්නේ කොතනටද කියන එක දැනගන්න එක අපිට ඒ විදිහට විස්තර කරගන්න එක වටිනවා. මම හිතන්නේ ඒ ටික ප්‍රමාණවත් ඉදිරියේදී මොනවාරි තිබුණත් තවත් සාකච්ඡා කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. යාත් වාද බොහොම බොහොම පැහැදිලි කරනවා. ඔබතුමා අවසානට කියපු දේ ඉතා වැදගත්. මොකද මේ කිසි එකකින් අදහස් වෙන්නේ නැහැ. මේ අපි මෙතුවක් කල් එක කතා කර බොහොම දැඩි අවධානයක් දෙමින් මේ පච්චුප්පන්නේ සිට හිත යොමු කිරීම, පච්චුප්පන්නයට අවධානය යොමු කිරීම, මේ මොහොතේ ඉඳගෙන සතිය වැඩිම වෙන කාරණාවන් ඒවා එසේමමයි ප්‍රතිපදාව තුළ ඒවා නැතුව හිතන්නවත් බෑ මේ ගමන මේ කාරණාව සිද්ධ කරගන්න. නමුත් මෙතෙන්දී අර මහා පුරුෂයෙකු කුමක්ද කියන කාරණාවනේ අපි කුමාර මහත්ය මතක් කරේ අපිට මුලින්ම මෙතේ ප්‍රඥා සූත්‍රයේදී කතා කරා කියලා. ඉතින් ඒකට ලැබු පුත්‍රය ගැන කතා කරනකොට ඉතින් අපි ඒ වටේ නිමා කරපු කෙනානේ මහා පුරුෂයා කියන්නේ. ඉතින් ඒ ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා අපි ඒක පටල ගන්න නැතුව ගැටුමුකුත් ඇති නොකරගෙන ඉදිරියට කතා කරමු. මේ මම එහෙමනම් ඉතාම ගෞරවයෙන් එඩ්වඩ් මහත්මයා ඔබතුමාට මම වෙන්නම් අතීත අනාගත වර්තමාන ඒ කාරණාව පිළිබඳව අපි ටිකක් තවත් වැඩිපුර කතා කරමු. කොහොමද මේ ඒ දේ අපි දැනගන්නේ මේ ධර්ම සාකච්ඡා තුළ? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එඩ්වඩ් මහත්මයා ඔබතුමාගේ කටහඬ ඇහුන්නේ එන්නේ තාමත්. මයික් එක නම් අන්මියුට් වෙලා තියෙන බව පේනවා. නෝත් මට ඇහෙන්නේ. ඔව්, එඩ්වඩ් මහත්මයාගේ කටහඬ අපිට ඇහෙනකන් අපි යොමු යොමු ගෞරවයෙන් ප්‍රේමලාල් මහත්මයා ඔබතුමාට පුළුවන්ද මේ අතීත අනාගත වර්තමාන කියන කාරණාවන් ඔබතුමා කොහොමද මේ තේරුම් ගන්නේ? ඇත්තටම අපි මුලින්ම යමුකෝ. මොකද්ද මේ අතීතය කියන්නේ? මොකද්ද අතීතය කියන්නේ? මොකද්ද අනාගතය කියන්නේ? මොකද්ද මේ වර්තමානය කියන්නේ? මොකද්ද මේ දෙදිස් කියවෙන්නේ? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මේ දලුවත මහත්තයා, මම හිතන්නේ අතීත අනාගත වර්තමාන කියන එක එකට ඉස්සෙල්ලම මම වර්තමානය කියන එක තමයි කියන එකයි මම තේරුම් ගත්තේ. මොකද ඔයා දලුවත් මහත්මයා සඳහන් කරා මහා පුරුෂයෙක් වෙන්නේ මේ වර්තමානය කියන එකයි. මට අනිත් එක තව එකක් කියන්න තියෙනවා. මම දැන් අර පස්සේ ගැන කීපෙකයි මේ අතීත අනාගත වර්තමාන කීපෙකයි යම් කිසි සම්බන්ධතාවයක් මම දකිනවා. ඒ කියන්නේ දැන් කවුද මේ ජයන්ත මහත්මයා කියපු හැටියට පස්සේ කියන්නේ ඒකාන්තයක්, ඒ අන්තයේ මේ දැන් අපිට ස්පර්ශ වෙන දේ මේ දැන් පස්ස සමුදය කියන්නේ අපි අනාගත භවයකට ඒ කර්ම වශයෙන් ඒ නැවතත් ස්පර්ශය කරනවායි කියන එක. ඉතින් දැන් එතනත් අතීත අනාගත සිද්ධියක් තමයි එතනත් තියෙන්නේ. ඒ වගේම තමයි දෙවැනි අවස්ථාවේ අතීත ඒකාන්තයක්, අනාගතය අනිත්‍යන්තය, මධ්‍ය කියන එක, කියන්නේ පච්චුප්පන්නේ මේ අන්තය කියන එක. ඇත්තටම මේ මහා පුරුෂයෙක් තේරුම් ගන්නේ මේ මධ්‍යයේ ඉඳලා ඒකටත් ඇලෙන්නේ නැහැ කියන එක. අන්න ඒකයි මම මේ අවස්ථාවේ තේරුම් අරගෙන තියෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ප්‍රේමලාල් මහත්මයා. එඩ්වඩ් මහත්මයා නැවත අපි එකපිට ප්‍රේමලාල් මහත්මයා මතු කරපු කාරණාවන් ගැන තවදුරටත් සාකච්ඡා දිස්මත් කර ගන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා එඩ්වඩ් මහත්මයා ලෑස්ති වෙනකන් මම නැවත සේන මහත්මයා ඔබතුමාට යොමු වෙනවා. තෙරුවන් සරණයි. බොහොම පිං සිල් දෙනාටම මම ගොඩක් කාරණා ඉගෙන ගත්තා. මට මේ කියපු දෙයින් තේරුණේ අතීතය, වර්තමානය, අනාගතය, දැන් අර දඬු තුනක් නූලකින් නැත්තම් කම්බයකින් ගැට ගහලා තියෙනවා කියලා ඒ උදාහරණයේදී මට තේරුණේ මේක තුනක් හැටියටයි. දැන් තුනක් හැටියට දකින කෙනා ඒ නූල කැඩෙන කැඩුනහම ඒ තුන තුන් පැත්තකට වැටෙනවා. ඒක ඒ සම්බන්ධයක් නැති වෙන විදිහට. එතන මහපුරුෂයෙකුගෙත් ඒ අතීත වර්තමාන අනාගත කියන දේවල් වල මේ බැඳීමක් නැද්ද? ඒ කියන්නේ අතීතයේ නිසා වර්තමානය, තව වර්තමානයේ නිසා අතීතය, තව වර්තමානයේ නිසා අනාගතය. ඒ විදිය දැන් මම අහලා තියෙනවා රහතන් වහන්සේලාට කර්ම විපාක නැහැ කියලා. කර්ම විපාක කියන්නේ කර්ම කරන්නේ නැහැ කියලා. එතකොට අනාගතයක් නැද්ද? අනේ විදිය කාරණා ටිකක් ගැනත් මම දැනගන්න කැමතියි. කවුරු හරි එක ගැනත් තේරුම් කළ දෙන්න පුළුවන් නම් බොහොම පින්. තේරුවන් සරණයි. තේරුවන් සරණයි ලලිත මහත්තයා පොඩ්ඩක් බලන්න. එඩ්වඩ් මහත්තයා සම්බන්ධ වෙලා ඉන්නද කියලා ඇඩ්මිට්ෙන් බලාගෙන දන්නේ නැහැ. එඩ්වඩ් මහත්තයා ඩිස්කනෙක්ට් වුණා නම් ඉස්සෙල්ලා සමායෙන් මම ඩිස්කනෙක්ට් වෙන බව දැනගත් හිටියේ නැහැ. සමායෙන් බොහොම පිං මතක් කරාට මේ හොඳයි. තේරුවන් සරණයි. එඩ්වඩ් මහත්මයා දැන් ඇහෙනවද අපිව? ඔබතුමාට මම එහෙනම් කෙලිම යොමු වෙන්නද අතීතනාගත වර්තමාන ගැන කතා කරන්න. ඔබතුමා එහෙම නැත්නම් ඔබතුමාට ඉස්සෙල්ලා මම කියපු දෙනෙකු අපෙන් ඇහුවා මේ පුළුවන් නම් මතක් කරන්න කියලා අතීත අනාගත ගැන කියවෙන යම් සූත්‍ර දේශනාවන්. නමුත් ඒකම මේකට ඉච්චර අදාළ වේද කියන්න මම දන්නේ නැහැ. ඒකයි අපි අර කෙලින්ම වටේ සම්බන්ධ කළාම ගියේ. දැන් මම සූත්‍ර දේශනාවන් කීපයක් නිකන් පෙන්නන්නම්. නිකන් මේ සූත්‍ර කීපයක්ම තියෙනවා අතීත අනාගත ගැන කතා කරන. නමුත් ඒවා හරියට මෙතෙන්ට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මෙතෙන්දි මේ අතීත යදනිච්ච සූත්‍රය ගැන කියනවා. මේ ඔයගොල්ලන්ට පේනවා මේකේ තියෙන දේ. ඉතින් ඒ චක්ක අනිත්‍යයි, ඒ යමක් අනිත්‍ය නම් මේ දුකයි, දුක නම් අනත්‍යයි. ඒ විදිහට අතීතයට ගිය චක්කුව ගැන කියනවා. ඊගාවට වර්තමාන චක්කුව ගැනත්, ඒ විදිහටම අනාගත චක්කුව ගැනත් ඒ පැත්තෙන් එහෙම පැහැදිලි කිරීමක් කරනවා. ඉතින් මේ මාවතේ අලිස්සල් ජයන්ත මහත්තයා කිව්වා වගේ මේ කිසියම් අවබෝධයක් ඇතුව මේ මාවතේ යන්න හදන කෙනාගේ ප්‍රතිපදාවේ තියෙන දේවල් ගැන මේ කියවෙන්නේ මම හිතන්නේ. වර්තමාන රසානත් අනත්‍යයි, යමක් අනිත්‍ය නම් ඒ මම ගෙන කියලා ගන්නවාද කියලා ඒ වත්මන් ඇස ගැන කතා කරනවා. ඒ විදිහට මේ වගේ සූත්‍ර ගන්නවත් තියෙනවා. අතීත යන් දුක්ඛ, අනාගත යන් දුක්ඛ, පච්චුපන යන් දුක්ඛ වගේ සූත්‍ර වර්ගයක් තියෙනවා මෙතන. ඒ විදිහට තවත් තියෙනවා අතීත දුක්ඛ, අනාගත දුක්ඛ, පච්චුපන දුක්ඛ සූත්‍රයේ. ඒ අතීතයට අපි දවසර මතකයි, අපි අර කල්යාණ මිත්‍රව සමග අපි භාවනා කරනකොට ඉතින් ඒ කාලවල මේවා ඉතින් අතීතයේ තමන්ගේ ජීවිතවලට සම්බන්ධ යම් යම් දේවල් මෙනෙහි කරලා ඒවල අනිත්‍ය දුක් යන ආත්මය මෙනෙහි කරනවා. වර්තමාන අනාගතේ වෙන්න තියෙන දේවල් අත් විදිහට වර්තමානයේ තියෙන ඒවා ගැන ඒකේ භාවනාවේ ප්‍රතිපදාවත් යොදා ගන්න දේවල්. නමුත් මෙතෙන්දී අපි මේ වටේ නිමා කිරීමක් ගැන කතා කරන නිසා ඒ මීට වැඩිය ටිකක් පුළුල් කරලා අරගෙන තියෙන නිසාවෙන් අපිට මේවා නැතුවත් මම හිතා සාකච්ඡා ගන්න පුළුවන් ඇති. එඩ්වඩ් මහත්මයා මම ඔබතුමාට යොමු වෙනනම් මේ අවශ්‍ය නම් මේ කොටස් වලට අත්‍යවශ්‍ය කරන්න පුළුවන්. ඔබතුමාට යොමු වෙනනම් ඔබතුමා පැහැදිලි කරලා දෙන්න අතීත අනාගත වර්තමාන කියන ඒ කාරණාව අපි කොහොමද සංසිද්ධිය කොහොමද තේරුම් ගන්න. බොම්පින් මේ අපි අර බද්දේකවත්ත සූත්‍රය තමයි මම හිතන්නේ හොඳම සූත්‍රය. අතීතං නාන්වගමිය නප්පටිකේ අනාගතං පච්චුප්පන්ම යෝධම්මං තත්තස විපස්සති. ඒක අපි හැමෝම දන්නවා. මම හිතන්නේ චිත්‍රමත් මේකේ සතියේ යන් අපි මතක් කරලා දුන්නා වගේ අපිට ඒක කියලා දුන්නා. ඉතින් එතන තමයි අපි බැලිය යුතු තැන. අපි ඉස්සෙල්ලම බලමු මේක. මම හැම වෙලේම පින්නම් හදන්නේ වෙන කෝණයක් සමාවෙන්න මේ පිටු බලමු අපි. මේ අතීත අනාගත වර්තමාන කියලා අපිටද දෙයක් ලැබිලාද නැද්ද කියලා ඉස්සෙල්ලම අපි ඉස්සෙල්ලම දකින්න බලන්න. මොකද හේතුව තමයි අතීතයක් අපිට හම්බ වෙලා නම් අද ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි හම් වෙලා තියෙන්නේ. ඒකත් ඇත්තටම ප්‍රත්‍යක් කියන්නේ ස්පර්ශ නිරෝධ වෙලා නැහැ අපිට. ස්පර්ශ සමුදයකින්ම තමයි අතීතය හම්බ වෙන්නේත්, අනාගතය හම්බ වෙන්නේත්, වර්තමානය හම්බ වෙන්නේත්. එතකොට ඒ ටිකේදී අපි අතීතයක් කියලා අපිට හම්බ වෙනවා නම් මෙන්න මේ ස්පර්ශ සමුදයකින්මයි අපිට අතීතය හම්බ වෙන්නේ. ඒ වගේම අනාගතයක් හම්බ වුණා නම් අපිට හම්බ වෙන්නේම ස්පර්ශ සමුදයකින්මයි කියන දර්ශනයට අපි යන්න ඕන. වර්තමානයේ මේ මොහොත අපිට හම්බ වෙනව නම් වර්තමානය කියන්නේ ඒතරහි කියන එක පාලියෙන් ගත්තොත් ඒතරහි කියන්නේ වර්තමානය. එතකොට අතීත අනාගත වර්තමාන වෙනකොට ඒක අතීතය අනාගතය ඒතරහි විදිහට තමයි පාලි වල එන්නේ. මේ පච්චුප්පන්න අපි කතා කරන්නේ මෙතන අතීත අනාගත පච්චුප්පන්න අවස්ථාව ගැන. එතකොට පච්චුප්පන්නේ කියන්නේ අපි හැමෝම දන්න ප්‍රත්‍යයෙන් උපන් බව. එතකොට අවිජ්ජා පච්චය අවිජ්ජා පත්‍රයෙන්, එහෙම නැත්නම් තණ්හා ප්‍රත්‍යයෙන්, එහෙම නැත්නම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදෙන දෙයක් ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට පච්චුප්පන්න බව එතනම සඳහන් වෙනවා. මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි අර දිරුක් මාත්ම මතක් කළා වගේ මේ හැම දෙයක්ම ඇති වෙලා තියෙන්නේ. එතකොට අතීතයක් අපිට හම්බ වුණා නම් ඒක හම්බ වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. වර්තමානයක් අපිට හම්බ වුණා නම් ඒකත් හම්බ වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. අනාගතයක් හම්බ වුණා නම් ඒකත් හම්බ වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. එතකොට ඒ ටික මම හිතන්නේ කාටත් පැහැදිලි. එතකොට අර පටිසෝතගාමීව මේක බලන්න හදන්න. එතකොට අපිට මේ දර්ශනය හොඳටම පැහැදිලිව දැක ගන්න පුළුවන් අවස්ථාවක් එනවා. මේ ස්පර්ශ සමුදයෙන්මයි අපිට මේ අතීත අනාගත වර්තමානයක් කියලා තුනම හම්බ වෙන්නේ. ඒක ප්‍රත්‍යයෙන් උපන් බව දැන ගැනීමම තමයි මේකි අර පච්චුප්පන්න බව දැන ගැනීමම තමයි ඒක පරිඥය වීමම තමයි අපි මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පෙන්වන ඒ මාර්ගයට අවතීර්ණ වුණා කියන්නේ. එතකොට ඒ සූත්‍ර අපි හොඳටම දන්නවා. ඔය අවිජ්ජා පච්චේ සූත්‍රය, ඒ වගේ සූත්‍රවල හොඳට පෙන්නනවා. එහෙම නැත්නම් අචල කස්සප සූත්‍රය, අර දුක කියන එක එයා නොදන්න දුකක් නෙවෙයි. එතනත් පෙන්නන්නේ ආයිත් ඔය පටිච්චසමුප්පාද චක්‍රයයි පෙන්නන්නේ. ඉතින් අර ඒ හැම තැනකම අපි දකින්න ඕනේ මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි ඒ හැම දෙයක්ම හටගෙන තියෙන්නේ කියන එක මම හිතන්නේ. මම ලොකු අපසරියක් කව කරන්න බැලුවා. තව චුට්ටක් අපි බැලුවොත් එහෙම වට ගැන කතා කරා. ඒ වටේදී අපි තැන් දෙකක් පෙන්වන්න උත්සාහ කළා. එකක් තමයි කම්ම වටය, උපත්ති උපපාප්ති බව සහ කම්ම වටය ගැන. එතකොට ඒ දෙකේදී අපි හොඳට බලන්න ඔය දෙකත් අපිට අද හම්බ වෙලා තියෙන්නේ ස්පර්ශ සමුදය නිසා නේද? කියන්නේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අනාගතයේදී තමයි දැන් අපිට කරන්න දෙයක් නැහැ. මේ හම්බ වෙච්ච ශරීරය මෙහෙම ගෙනියන්න වෙනවා මැරෙන තැන දක්වා. ඒ ඔක්කොම අපිට හම්බ වෙන්නේ ස්පර්ශ ප්‍රත්‍යේ. එතකොට ඔය කියන කතාව පොඩ්ඩක් අපිට ලඝු කරගන්න, කියන්නේ අපිට වරදින තැන තමයි භද්‍රක සූත්‍රය. සංයුක්ත නිකාය සලායතන වග්ගය ගාමිණී වග්ගය මට මතක විදිහට මේ බලන්න භද්‍රක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ තන පෙන්නනවා. මේ අසලට පෙන්නවා මේ අතීතයේ එන දුකක් ගැන මම පෙන්නුවොත් ඔබ විශ්වාස කරත් නෑ භද්‍රක. අනාගතයේ එන දුකක් ගැන මම කිව්වොත් මේ දැන් මේ මෙතන වටා ගන්න පුළුවන් දුකක් තමයි පෙන්නන්නේ. අර චිරවාසියාගේ පුතා, ඒ වගේම චිරවාසිගේ අම්මා, ඒ කියන්නේ භද්‍රකගේ බිරිඳ ගැන කතා කරලා එතන ලස්සනට පෙන්නනවා භද්‍රකට. භද්‍රක මේ බැමිණිය ඔබට හම්බුනේ නැත්තම් ඔබට මේ දුකක් ඇති වෙන්න පුළුවන්. අපි ඒකත් මේ මතුපිටින් අපි ගන්නේ ඔය අර චක්කුන් අර මතුපිටින් සූත්‍ර අපි පෙන්නන චක්කුන් අසති රූපං අසති කියන එක අපිට හම්බ වෙච්ච බැමිණියක් හෝ නොහම්බ වෙච්ච බැමිණියක් ඉස්සර වෙලම නොහම්බ වෙච්ච බැමිණිය අපිට එතකොට හම්බ වෙලා. එතකොට එතනින් ගත්තොත් අපිට අපි අර මේක වරද්ද ගන්නවා. ඉතින් ඔන්නෝක තමයි අපි දැනගත යුත්තේ අර ස්පර්ශ සමුදය කියන එක. අපි අසති කියන එක නැති දෙයක් විදිහට අර බැමිණිය හමුුනේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ ලස්සනට අපිට මේ හමු වෙච්ච නැති බැමිණියක් ගැන නෙවෙයි, ඒ කියන්නේ බැමිණිය ගැන අදහසක්වත් තියෙන්න බෑ. අන්න ඒ වගේ තැනක් ඕක මේ ලස්සනට මේ ඉපෙරේද සමිංවහන්සේ නමක් මේ තිවුල් ගෙඩියක් එක්ක දෙවුල් ගෙඩියක් එක පෙන්නවා. ඔය උදාහරණේ මං හිතන්නේ ඒක වැදගත් වෙයි කට්ටියට මං ඒක දාගන්නම්. දෙවුල් ගෙඩියක් අපි දකිනකොට හිතන්නකෝ අර අලියෙක් කාපු දෙවුල් ගෙඩියක් අපි ඇත්තටම ඇතුළ හිස් කියලා දන්නේ නැහනේ. අපි අල්ලනකන් ඇතුළ හිස් කියලා දන්නේ නැහැ. එතකොට දෙවුල් ගෙඩියෙන් අපි දෙවුල් ගෙඩියක් දකිනකොට අපි ඒකෙන් අර ජෑම් හදන්න පුළුවන්, එහෙම නැත්නම් මට ජූස් එකක් හදලා බොන්න පුළුවන්. ඔය හැම දෙයක්ම අපිට ඔළුවට එනවා මොකක්ද අර පිරිච්ච දියුල් ගෙඩියක් කියන හැඟීම. හැබැයි ඕක හරියට අල්ලපු කෙනා විතරයි දන්නේ අර ස්පර්ශය. මේ ස්පර්ශයෙන්ම අල්ලපු කෙනා විතරයි දන්නේ මේක ඇතුළ හිස් කියලා. ඒ නිසා අර ස්පර්ශය ස්පර්ශේ, කය කයෙන්, වේදනාව වේදනාවෙන්, චිත්තේ චිත්තෙන්, ධර්මේ ධර්මෙන්ම අල්ල ගන්න කෙනා. ස්පර්ශය ස්පර්ශයෙන් නෙමෙයි අපි අල්ලන්නේ. ස්පර්ශය අපි අල්ලගත්තොත් අතීතයෙන් හෝ අනාගතයෙන් හෝ වර්තමානයෙන් අපි ස්පර්ශය අපිට ස්පර්ශය දකින්නම වෙන්නේ නැහැ. ස්පර්ශය ස්පර්ශයෙන් අල්ලගත්තොත් තමයි අර මමත්වය අනිත් හැම කෙනා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් නාමරූප පරිච්ඡේදයක් ගැන අපි කතා කරනවා, අන්ධයයි කොරයි කතාව කතා කරනවා. ඒ ඔක්කොම මේ ශාසනය විතරක් නෙවෙයි, අන්‍ය ශාසනවලත් ඔය නාමරූප පරිච්ඡේදය ඒ කට්ටියගේ මට්ටමට තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් වල අපි අපි හොඳට දැකින්න ඕන මේ නාමරූප පරිච්ඡේදයක්. මොකද ඒ කට්ටියට නාමරූප පරිච්ඡේදයක් දැක්කේ නැත්නම් යාලට රූපී බ්‍රහ්මතල වලට යන්න විදියක් නැහැ. මොකද මේ ඇතුලේ හදාගන්න ප්‍රශ්නයක් කියන එක දැක්කේ නැත්නම් එළියේ තියෙන රූපය ඉක්මෝල යන්න යාලට බැරි වෙනවා. හැබැයි අන්න එළියේ තියෙන රූපය ඉක්මුවත් අර මමත්වය කියන එක ඉක්මුනේ නැහැ. අන්න එතන තමයි අපි දකින්න ඕන ඒ ස්පර්ශය එයාලට නිරෝධ වෙලා නැහැ. මමත්වය කියන බුදුහාමුදුරුවෝ පෙන්නන සක්කාය දිට්ඨිය අර මේ සංයෝජන තුල සක්කාය දිට්ඨිය උච්චිකිච්ඡා සීලබ්බත පරාමාස ඉක්මුනේ නැහැ. ඒ ස්පර්ශ ටික තියෙනවා කොහේ ගියත් ඔයා. يعني රූප ධානය අරූප ධානය ඔය කොහේ ගියත් පෘථග්ජනයකට ඔන්න ස්පර්ශ ටික තියෙනවා. ඒ නිමිති ටික එහෙමමයි, මමත්වය එහෙමමයි. ඒක සියුම් වෙලා ගිහිල්ලා එයාට නොදැනුණාට ඒ ස්පර්ශ සමුදය එහෙමම තියෙනවා. ඒ සක්කාය දිට්ඨිය තියෙනකන් එයා නැවත නැවතත් උපදිනවා. ඒක තමයි ස්පර්ශ සමුදය එතන ඒ කට්ටියට ඒ ටික තියෙනවා. මං හිතන්නේ මං ගොඩක් දේවල් කිව්වා මේ මං හැමදාම කියනොත් වගේ මේ මං වරදි වෙන්න පුළුවන්. ඒ ගැන විවේචන ඒ ගැන පැහැදිලි කිරීම තියෙනවා නම් මම කල්යාණ මිත්‍ර මේ විද්වත් මණ්ඩලයෙන් බොහොම බැකෑපත්ව දෙපාණෙම දීලා සිටිනවා මගේ වැරදි පෙන්නලා දෙන්න කියලා. බොහොම පිං. තෙරුවන් සරණයි දරුවත් මහත්මයා. තෙරුවන් සරණයි මහත්මයා. බොහොම පිං. මේ කාරණාව නැවත නැවතත් මතක් කර දුන්නාට හොඳයි. මම නැවතත් ජයන්ත මහත්මයා ඔබතුමාට යොමු වෙනම්. දැන් වාතය මේ පොඩි එක මයික් එක මේ අන්මියුට් කරගන්නකෝ. යන්ත වාතය ඔබතුමා විශ්වාස කරනවද මේ පෙර භවයන් අනාගත භවයන් එහෙම කෙනෙකුට තියෙනවා කියලා? ඔව් ඔව් විශ්වාස කරනවා. ඒ වගේම ඔබතුමා විශ්වාස කරනවද මේ කිසියම් අපිට හැකියාවක් නැතුනාට යම් අයට එහෙම හැකියාවක් තියෙනවා මේ ඒ තමන්ගේ පෙර භවයන් අනාගත භවයන් ගැන කියන්නේ? ඒ වගේම වෙන කෙනෙකුගේ පෙර භවයන් අනාගත භවයන් ගැන කියන්නේ එහෙම කියලා? එහෙම හැකියාවක් කෙනෙකුට වඩා ගන්න තියෙන කට්ටිය ඉන්න පුළුවන්. ඒක හැකියාව නැති කරන ගන්න විදිහත් මේ ධර්මයේ කියලා තියෙනවා. තේරුණා සර්. එතකොට දැන් මේ පසු කියන දේ මේ කොටේෂන් මාක් ඇතුළේ දාලා මේ අහගන්න. මොකද ඒක මන්දේ කියන එක මත මේ අපිට අතීත අනාගත වර්තමාන කියන දේ ඔබතුමා පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ කොහොමද මේක කොහොමද මේ සූත්‍රය සම්බන්ධ කරගෙන මේ මහා පුරුෂයෙක්ද නැද්ද මේ මම කියන එක කියන්න. හොඳේ මේ මම මහා පුරුෂයෙක්ද නැද්ද කියන එක කියන්න. මේ ඉනත් වෙනවා නේද? මේ මම කොටේෂන් අතුර දාලා කියන්න කිව්වේ මේ සාකච්ඡාවට අවශ්‍යතාවයට පමණයි මේ කියන්නේ. ඒක වැඩිපුර හිතන්න එපා. මම කොටේෂන් පටන් ගන්නවා. මේ මට මේ කෙනෙකු කියනවා කිව්වා මේ ඔබතුමා මෙන්න මෙන්න මේ මේ භවයේ ඉඳලා තමයි ඇවිල්ලා තින්නේ කියලා කිව්වා. මම හොඳ තැනක් ඉඳලා මේ ඇවිල්ලා තින්නේ, කවුරු බොහෝ කල් එතන ඉඳලා ඇවිල්ලා තින්නේ මෙතෙන්ට කියලා. මේ ඉතින් ඒක දැන් කිව්වා. ඊට පස්සේ දැන් මේ කාලේ දැන් මෙන්න මේ කර කර ඉන්නවා කියලා. ඉතින් මේ කාලේ ඔබතුමා මෙන්න මේ වගේ වැඩ කරනවා, බොහොම හොඳයි. ඉතින් කියලා දැන් මර්නින් පස්සේ ඔබතුමා මෙන්න මේ වගේ තැනකට යනවා. මෙතන ගිහිල්ලා මෙතන බොහෝ කාලයක් ඉඳලා වෙන්න කියලා දැන් ඉතින් පස්සේ වෙන්න ඉතින් පස්සේ මම කිව්වා. ඉතින් පස්සේ එහම මේ සංසාරේ නිමා කරනවා කියලා කිව්වා. කියන්නේ ඔන්න මම දැන් කොටේෂන් එක වැහුවා. හරිද? දැන් ওই කතාව කිව්වා. දැන් මම ඒ කතාව ඔබතුමන්ලටත් දැන් මම ඇවිල්ලා මෙතන දැන් මෙහෙම කිව්වා. ඒතර මේ කීම සහ මේ ඇසීම, මේ කීම, මේ සියල්ල මත දැන් මම ඉඳලා මම පෙර භවයක ඉඳලා දැන් නැවතත් ඉන්නවා, දැන් අනාගත භවයකට මම යනවා කියන මේ පදනම් කතන්දරේ තමයි මම මේ දැන් වෙනකොට මේ කතා කරන්නේ. මේ වෙනකොට සමහරවිට මම ධර්මයේ මේ හුඟක් කතා කරලා අවබෝධ කරගෙන අපි කියමුකෝ මේ මූලික මාර්ගඵල එහෙමක ඵලයක් එහෙමත් ලැබලා කියලා. මේවා මේ කතාවට පමණයි ගන්න හොඳේ, මේ සාකච්ඡාවට හිතන්න එපා කවුරුත්. මම මේ කියන දේවල් මේ මට ආදේශ කළා කියනවා කියලා කතාවට ගන්න එහෙම කියලා හිතමුකෝ. ඒත් මම මහා පුරුෂයෙක් නෙවෙයි කියන දේ මේ අතීත අනාගත වර්තමාන කියන මේ සිද්ධාන්තේ පදනම් කරගෙන මං කියපු කතන්දරේ මත කොහොමද පැහැදිලි කර දෙන්නේ කියන තමයි. හොඳයි, තේරුම් සරණයි. ඉතින් අපි දන්නේ නැහැ ඒ ඔබතුමා ගැන කියපු අදහස් කොයි ආකාරයේ. මම ඒක නිවැරදි කරනවා, මේ මම ගැන කියලා කිව්වේ මම මේ කතාවට ප්‍රබන්ධයක් කියලා හිතන්නකෝ. හරි. හොඳයි. දැන් ඇත්තෙම අපි ගත්තොත් එහෙම දැන් මේ බුදුදහම පුරහාම තියෙන්නේ මේ සංසාර දුක නිමා කිරීමට තියෙන මාර්ගයෙන් පැහැදිලි කරලා දෙන්නේ. ඊට පස්සේ ඒකෙන් ලැබෙන ප්‍රතිඵල අපි ගන්නවා. ඒ ඔක්කොම අපි විස්තර කරලා තියෙනවා. එතකොට දැන් ඇත්ත වශයෙන්ම හැම අපි ගත්තොත් එහෙම මේ ධර්මයේ තුලින්ම තමයි කෙනෙක් වට දුක්ඛේ නිමා කරනවා නිමා කරන්න වෙන්නේ. එතකොට ඒ වගේම දැන් අපිට හොඳටම පැහැදිලි දැන් පටිච්චසම්පාද ධර්මයේ ගත්තොත් ඒ අංග 12 ගත්තොත් ඒ අංග 12 ගත්තාම අපිට හොඳටම තේරෙන දෙයක් තමයි මේ කොහොමද මේ වටයක් කියන එක තියෙන්නේ කියන එක අපිට ඒක හොඳට විස්තර කරලා තියෙනවානේ. ඒ මේ අවිද්‍යාව කියන එක මුල් කරගෙන අපේ ඇත්තට මේ අවිද්‍යාව විතරක් නෙවෙයි අනුශය ධර්ම නිසා තමයි මේ පැවැත්ම දිගින් දිගට ගෙනියන්නේ. ඒකේ මූලිකම දේ තමයි අවිද්‍යා තණ්හා කියන එක. ඒ දෙක තියෙන තුරුම ඉදිරියට මේ භව ගමන සිද්ධ වෙන වාක්‍යන අපි දන්නවා. බුදුරජාණන් වහන්සේ ඔය අනුමතග්ග සූත්‍ර සංයුක්තයේ දිගටම දේශනා කරලා තින්නේ ඒකයි. එතකොට අපිට ඒක තේරෙනවා. දැන් කෙනෙකුට අර විදිහේ ඥාන තියෙන්න පුළුවන්. හැබැයි අපි චබ්බිසෝදන සූත්‍රයේ අනුව නැවත ප්‍රශ්න කරන්න කොහොමද ඔබ ඒක දැනගත්තේ කියලා ප්‍රශ්න කරන්න. දැන් චබ්බිසෝදන සූත්‍රයේ කියනවානේ මම මෙහෙම වුණා මේ තත්ත්වයට ආවා කිව්වම ප්‍රශ්න අහන්න කියලා. එහෙම බාර ගන්න නැතුව ඒ විදිහට අපිට අහන්න වෙනවා කොයි විදිහට දැනගත්තී කියලා. අපි දන්නවා පොඩි කාලේ නම් පොඩි ළමයින්ට පෙර තමන්ගේ පෙර ජීවිතය ගැන මතක තියෙන ගතිය තියෙනවායි කියලා අපිට ප්‍රායෝගිකවත් ගොඩාක් සිද්ධීන් තියෙන නිසා. දැන් කොහොම නමුත් මෙතෙන්දී විශේෂයෙන් කියන්න සිද්ධ වෙන්නේ ඔව් මෙහෙම වටයක් තියෙන බව අපි බෞද්ධයන් හැටියට විශ්වාස කරන්න ඕනේ. විශ්වාස කරන්නේ නැත්නම් අපි උච්ඡේදවාදයට අහු වෙනවා. උච්ඡේදවාදයට අහු වුණොත් මේ හම්බෙච්ච ජීවිතයේ පුළුවන් තරම් කාමභෝගී ජීවත් වෙලා මැරලා යන්නයි උත්සාහ කරන්නේ. ඒ අර වෙන දෙයක් ගැන හිතන්න අවශ්‍යතාවයක් නැති නිසා. ඉතින් මම හිතනවා ඊගෙන විශේෂ දෙයක් කියන්න තරම් දෙයක් තියෙනවා. දලොත් මහත්මයා ප්‍රශ්නයක් මොන හරි තියෙනවා නම් අහන්නකෝ. ඔය යද්දවතේ මම අර මං ප්‍රබන්ධයක් කිව්වේ අතනමද ඒක මේ මම ගෙන එකක් නෙමෙයි ප්‍රබන්ධයක් කිව්වේ. ඒකට මේ ප්‍රබන්ධය ගත්තම යද්දවතේ මෙන්න මේ වගේ දෙයක් මම එකෙන් බලාපොරොත්තුනේ. දැන් ඊතන බලන්න දැන් කෙනෙකු ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ සෝතාපන්න වෙච්ච කෙනෙකු වුවත් අපි දන්නවා මේ මහා පුරුෂයෙක් නෙමෙයි නේද? මේ පැහැදිලි කිරීම විදිහට අපිට පැහැදිලිම තියෙනවනේ. සෝතාපන්න පුද්ගලෙකු පවා මේ වුණාම එයාට මේ අස්මිමානේ කියන දේ මේ එයා මොකද හේතුඵල ධර්මයේ හොඳටම යම් කිසි මට්ටමක අවබෝධයක් ඇති කරගෙන හැමදේම හේතුවක් නිසා ඇති වෙන දෙයක් කියලා එයා දන්නවා. එයා සක්කාය දිට්ඨිය කියන එක මේ විෂයාකාරයේ සක්කාදිට්ඨිය පිළිබඳව අවබෝධයක් එයාට තියෙනවා සක්කාදිට්ඨිය ගැන. එසේ නමුත් එයාට මේ මේ මේ අස්මිමානය කියන දේ තියෙනවා. මේ මේ මේ සියල්ලම එකතු වෙලා මේ මේ මේ කෙනෙක් යාට ඒත් ඉන්නවා වගේනේ. ඒතකොට ඒ තරම් එහෙම තත්ත්වයක්. එතකොට ඒ පුද්ගලයා හිතනවා නම් කෙනෙකු කීමක් නිසා කෙනෙක්ගේ කන්ට වැටීම නිසා ඔයා හිතනවා නම් ආ මම මෙන්න මෙහෙම මෙතන ඉඳන් ආවේ. මෙතන ඉඳන් ආවේ මම කියලා. දැන් මම මෙතන ඉඳන් මෙන්න මේවා මේවා දැන් මම කරනවා බොහොම හොඳ කටයුතු. එහෙම නැත්නම් මෙතනින් පස්සේ මම වන්න අතෙන්ට මම යනවා කියලා එහෙම හිතන තැනක නම් ඉන්නේ මෙයාගේ අර මේ ඔය කිව්ව අර අර අපි අර මේ අට කතාවේ කියපු තැන් තුන ගැට ගැහිලා නේ තියෙන්නේ. ඒ හුවිය කැඩිලා නැහැ එයාගේ. ගැට ගැහිලා තියෙන්නේ. එහෙනම් එයා අනිවාර්යයෙන්ම මේ මේ මහා පුරුෂයෙක්ගේ කතාවේ නෙමෙයි ඉන්නේ. එයා ඒ ගැට ගැහිලා ඉන්නේ. ඉතින් එහෙනම් මේ භවයේදීම මේ මහා පුරුෂයෙකු වෙන්න ඕන කෙනෙක් නම් ඕන කෙනා නම් එයාගේ ඒ ගැට තුන ගැලවෙන්න ඕනේ නේද? මෙන්න මේ මෙතෙන්දි මේ කියන මේ මේ මේ ගැට තුන ගැලවෙන්න ඕනේ යාගේ. එතන ඉඳන් මේ භවය තුළ යාට තව බොහෝ කාර්ය තියෙනවා. ඔච්චර බණ අහලා තිබුණත් ඔච්චර දේවල් කර කර හිටියත් තමන්ගේ හිත තාමත් තමන්ගේ පෙර භව ආත්ම භව මේ භව ගැන දුවන මනසක් නම් තියෙන්නේ මේ තුන කඩා ගන්න වෙනවා. හැදෙන තරමට යාට වැඩ කරන්න වෙනවා. ඒ වැඩ තමයි ඔය අනිත් මහත්මාතුරු බොහොම වැහැදිලිව අපිට දිගින් දිගටම කිව්වේ ප්‍රතිපදාවේ තියෙන වැඩ කොටස තමයි කියන්නේ. වර්තමානයේ ඉඳලා කරන්න ඕන දේවල් ඒ කටයුතු දේවල් සියල්ලම කරන්න ඕනේ ඒ කාර්ය සඳහා. නමුත් ඒ වෙන කෙනාගේ මේ තුන කැඩෙනවා. මේ කියන ඒ කතන්දරය තමයි මට ඉස්මතු කරගන්න ඕන උනේ ජයත මහත්තයා. ඒක හරියටම හරි දරුවත් මහත්තයා. මොකද බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තිනවා මේ බමුණ තරුණ කාලයේදී මේ මහණ වුණා නැත්නම් මේ ධර්මය අවබෝධ කරා නම් ධර්මය අහලා පිළිපැද්දා නම් මෙන්න මේ තත්ත්වයට එනවා. මැදිවියේදී අහලා පිළිපැද්දා නම් මේ තත්ත්වයට එනවා. අවසානයේදී අහලා පිළිපැද්දා නම් මේ තත්ත්වයට එනවා. නමුත් කිසිම දෙයක් කරගන්න බැරි වුනේ මෙන්න මේ හේතු වෙදිලා මේ වගේ අයින් වෙච්ච නිසා කියලා. ඒ කියන්නේ ඇත්තටම අපි අර භව්‍ය බව හැකියාවන් තියෙන්න පුළුවන්. නමුත් ඒකට යොමු වෙලා ඒක කරගත්තේ නැත්නම් ඒ දේවල් අහිමි වෙන්න පුළුවන්. ඒ හින්දා ඒකාන්තයි කියලා කිසිම දෙයක් කියන්න බෑ. නැත්නම් උඟක් වෙලාවට ඔය දැන් අනාගතය ගැනත් ඔය දැන් මම මේ මම දන්නවා ඔබතුමා මේ සත්‍ය මේ කතාව නෙවෙයි ප්‍රබන්ධයක් කිව්වේ. ඒ සමහර ඒ වගේ ප්‍රබන්ධ වලිමුත් අපිව මන්දගාමින් අපි ප්‍රමාද කරන්නත් ඉඩ තියෙනවා. එහෙමනම් මේ ඒවත් අපිට කල්පනා කරන්න වෙනවා. මේ ප්‍රතිපදාවෙන් තොරව දෙයක් කරෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ අර විදිහට මේ කාල තුනක් කර බමුණන්ට පෙන්නලා එහෙම කරා නම් මේක වෙනවා. ඒ ඇත්තට මාර්ගයේ ඒ ප්‍රතිපදාවල යෙදීම ඔස්සේම තමයි සියල්ල අපිට අවශ්‍ය සියල්ල කරෙන්නේ කියන එකත් ඒකත් මෙතෙන්දී තියෙන ඔබතුමා කිව්ව කාරණේ බොහොමයෙන් බොහොම නිවැරදි. තෙරුවන් සරණයි. හොඳයි චිත්‍ර මාත්මිය ඔබතුමිට වෙන්නම් අපි. තෙරුවන් සරණයි දලොත් මහත්මයා අතුරු කල්යාණ මිත්‍ර හැම දිනටම. ඇත්තටම ඉතාම හොඳට අපිට අපේ හැම කල්යාණ මිත්‍රයෙකුගේම දැනුමේ හැටියට අපිට විස්තර කරලා දුන්නා. ඉතින් ඒ දැන් ජයන්ත මහත්මයා කිව්වා වගේ අවශ්‍ය දේ අපිට ලොකු දැනුමක් නැහැ කියලා දෙන තරම්. නමුත් තථාගතයන් වහන්සේ මේ සම්මා දිට්ඨිය දෙයාකාර වශයෙන් වදාලා ලෞකික සම්මා දිට්ඨියත් ලෝකෝත්තර සම්මා දිට්ඨියත් කියලා. දැන් ලෞකික සම්මා දිට්ඨියේ ඉන්න තාක්කල් අපි ඒක හරියටම අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් මට පොඩි මුණුබුරු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනුට 8යි එක්කෙනුට 4යි. දැන් අර 8 එක්කෙනා පොඩි කාලේ මේ අවුරුදු දෙකේදී විතර සැන්ටා ක්ලෝස්ට රෑට කිරි තියනවා, කුකීස් තියනවා. ඉතින් තාත්තා ගිහිල්ලා කුකි කෑල්ලක් කඩලා අයින් කළා, කිරි විදුරෙන් පොඩ්ඩක් අයින් කළා. උදේට තිබ්බහම යාට හරි සන්තෝසයි. සැන්ටා ක්ලෝස් ඇවිල්ලා කාලා බීලා ගිහින් කියලා. ක්‍රමක්‍රමයෙන් මේ දරුව වැඩෙනකොට දැන් අවුරුදු 8ක් වෙනකොට දැන් අහනකොට දැන් මේ ඉස්සරේ මොනවද ඔයාට සැන්ටා ක්ලෝස් කින්න ගේන්නේ? ඔයා ලිව්වද ලිව්ම කියලා අහනකොට hina වෙලා කියනවා නෑ ඒ මගේ අම්මේ තාත්තේ ඒ වගේ ඉන්නේ. එහෙම එකෙක් නෑනේ කියලා දැන් කියනවා. ඉතින් අන්න ඒ විදියට තමයි අපි ඒ එක එක මනසේ ප්‍රමාණය හැටියට තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. මෙන්න මෙවැනි දැක්මක් මෙවැනි දෘෂ්ටියකින් ඉන්නකොට ඒ අයගේ මෙන්න මේ විදිය ස්වභාවයක් තියෙනවා, ඒ අයගේ මනස මෙන්න මෙච්චර දුරට දියුණු වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ කියනවා එතනින් ඒක විතරක් මදි. මේ ලෝකයෙන් එතර වෙන විදියක් උන්වහන්සේ දේශනා කරනවා. එතනදී උන්වහන්සේ අපට දේශනා කරනවා මේ පුද්ගල භාවයෙන් තොරව ඒක පටිච්ච සමුප්පාදය අවසානයේ අවබෝධ වීම කියලා තමයි අපිට උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. නමුත් පුද්ගල භාවයෙන් තොරව මේවා ධර්මතාවයන් වශයෙන් දැකීමේ හැකියාවක් මනසකට තියෙනවා. ඒ හැකියාව ඇති වෙන්නේ ඒ මේ මොහොතේ සිහියෙන් ජීවත් වෙන මනසකට. ඒ කියන්නේ හැම දෙයක්ම සිදුවෙන්නේ මේ මැරිච්ච නැති මිනිස්සෙකුටනේ. ඉතින් අපි එහෙම හිතුවහම මෙන්න මේ මැරුනේ නැති කියන ඒ කොටස ඇතුලේ මනසේ යම්කිසි වර්ධනයක් සිදුවෙන්න පුළුවන් කියන එක අපි තේරුම් ගත්තොත්, එතකොට අපිට ජයන්ත මහත්මයා කිව්වා අරව අපි කොච්චර ඉගෙන ගත්තත් ඒවා අවසානයේ මෙතෙන්ට එන්න ඕනේ. ඉතින් එතනදී අපි තේරුම් ගන්නේ මොකද්ද? උන්වහන්සේ අපිට මේ මමත්වයෙන් තොර දැක්මක් ඉදිරිපත් කරලා තිනවා ලෝකෝත්තර පැත්තට හැරෙනකොට. ඒ නිසාමයි උන්වහන්සේ දුක විස්තර කරනකොට අප්‍රියෙහි සම්පයෝග දුක්ඛෝ ප්‍රියෙහි විපයෝග දුක්ඛ, ඒ හැම එක ඒ හැම කරුණක් තුළම පුජ්‍යලයක් ඉන්නවා. නමුත් අවසානයේට උන්වහන්සේ කියනවා මම කෙටියෙන්ම කියන්නම් මේ පංච උපාදානස්කන්ධයයි දුක. එතනදී උන්වහන්සේ අපිව හරවනවා ලෝකෝත්තර පැත්තට. මෙන්න මේක දකින්න මේ මේ බව මේක දැක්කහම වෙන දේ තමයි මේ පංච උපාදානස්කන්ධ අවබෝධයෙන් වෙන දේ තමයි පුද්ගලත්වය නැති වෙන එක. මේවා ධර්මතාවයන් හේතුවෙන් තවත් ධර්මතාවයන් ඇති වෙනවා. එවැනි ක්‍රියාකාරකමක් ඇති තැනක අපි ඒක මගේ කරගැනීමෙන් මේ දකින්නේ මම, ඇහෙන්නේ මට, කතා කරන්නේ මම. නමුත් ඒ වගේ මුලට අපි ඇත්තටම ප්‍රත්‍යවේක්ෂණයෙන් යනකොට අපිට තේරෙනවා මේ හැමදේම උන්වහන්සේ දේශනා කරන මහා නිධාන සූත්‍රයේදී හැමදේම අරගෙන උන්වහන්සේ නිෂ්ප්‍රභ කරන්නේ තදපි පස්පච්චපච්චය තදපි පස්සපච්චය. මේ හැම දෙයකටම මුල උනේ ස්පර්ශයයි. එතකොට අන්න ඒ දැක්මත් එක්ක එනකොට අපිට තේරෙනවා උන්වහන්සේ මෙතන අපිට යම් කිසි දෙයක් කියනවා. අපි ඒක තේරුම් ගන්න ඕන පුද්ගල භාවයෙන් තොරව. හැබැයි සැන්ටා ක්ලෝස් ඉන්නවා කියපු එක හැම අපි හැම දෙනාම දන්නවා, අපිලි අරන් තිබුණා එහෙම එක. ක්‍රමක්‍රමයෙන් මනස වර්ධනය වෙනකොට අර පංච උපාදානස්කන්ධයයි දුක. උන්වහන්සේ එතන කියන්නේ මේ සකස් වෙන දුක දකින්න. මෙන්න මේ සකස් වෙන දුක දැක්කහම ඒ හැම දෙයකටම හේතු වෙන්නේ ස්පර්ශයයි. ඒ ස්පර්ශය අපි අවබෝධ කරගොතින් එතනදී උන්වහන්සේ කියන තේරුම් ගන්න මදුපිණ්ඩක සූත්‍රයේදී කියනවා මේ විදිහට ඇති වෙන ස්පර්ශය නිසා මනසේ සංඥාවල් ඇති වුනහම ඒ සංඥාවල් ඔස්සේ අපි හදන පපංච ටික වෙලාවක් යනකොට, වෙන වෙලාවක් නෙමෙයි බොහොම ඉක්මනට, ඒ අපි තමා විසින් සකස් කරගත්ත බව අමතක වෙලා අපිව අභිභවා යනවා කියලා කියනවා පපංච. ඒ පපංච කියන එක හැම දෙයකම අපි ධර්මයේ උන්වහන්සේගේ ධර්මයේ හරියට ගැඹුරට ගැඹුරට යනකොට මේ කිසිම දෙයක් නැහැ පපංචයෙන් තොර. ජයන්ත මහත්මයා කිව්වා සමහර අය නිවනත් පපංච කරනවා කියලා. එතකොට යම් කිසි විදියකින් අපිට මෙන්න මේ පපංචය අවබෝධ වුණොත්, මෙන්න මේ පපංචය නිසයි මේ දුක සකස් වෙන්නේ, යම් කිසි විදියකින් මේ පපංචය නිප්පපංච භාවයට පත් වෙනවා නම් අනේ එතන තමයි අපිට සැනසීමක් තියෙන්නේ කියන එක අපි දැකිය යුතු දෙයක් කියන එක තමයි දලුවත් මහත්මයා දැනට තේරුම් ගන්න තියෙන්නේ. තෙරුවන් සරණයි හැම දෙනාටම. සාදු සාදු සාදු බොහොම බොම්පින් දැයි දිරුණුක් මහත්මයා, මම ඔබතුමාට යොමු වෙනනම් ඒ චිත්‍ර මහත්මයා මතු කරපු කාරණාවනුත් සම්බන්ධ කරගෙන ඔබතුමාට පුළුවන් අද මේ අතීත අනාගත වර්තමාන කියන අතීත අනාගත වර්තමාන මම කියන විදිහත් වැරදි. එතන අතීත අනාගත වර්තමාන කියනවට වඩා අතීත භාවය අනාගත භාවය එහෙම නේද කියන්නේ අපි ඒක බැලුවොත් එහෙම එතන ඒ විදිහටයි මම හිතන්නේ කියන්නේ ඔව් මේ දෙවෙනි කොටසදී කියන්නේ අතීතාත්ම භාවයේ එක්කන්තේක අනාගතාත්ම භාවයේ දෙවනාන්තේ ප්‍රතිඋත්පන්න භාවයේ මැදේ ආත්ම භාවය ගැන සම්බන්ධ කළ තමයි ඒක කොහොමද කියන්නේ නිකන් අතීත අනාගත භාවයකට වඩා ඉතින් හොඳයි ඒ කාරණා ගැන ඔබතුමා තවස්තව තියනද තවදුරටත් අපිට මතක් කරන්න හැම දිනාටම තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රගෙන් අවසරයි ඔබතුමා ඔය කියවන්නේ සිංහල කොටස හැබැයි පාලි කොටස නම් ඉතින් එම ආත්ම කතන්දරයක් නැහැ අතීතං කෝ ආවුසෝ ඒතෝ අනතෝ අනාගතං ဒුතියෝ අනත් ඒ විදිහට තියෙන්නේ ඉතින් එහෙම ගත්තට වැරදක් මං හිතන්නේ නැතුව ඇති හැබැයි අතීත අනාගත කියන එක සාමාන්‍යයෙන් අපිට තථාගතයන් වහන්සේගේ දේශනාවල ඔය දැන් අපිට පද්දේ කරත්ත සූත්‍රය ගැන අපිට කල්යාණ මිත්‍රෝ කීප දෙනෙක් සඳහන් කළා. ඉතින් එතනදී ඇත්තටම තථාගතයන් වහන්සේ පද්දේ කරත්ත සූත්‍රයේදී සඳහන් කරන විදිහට නම් අනාගත අතීතය කියන්නේ මම රූපය අතීතයේ මම මේ රූපය මේ විදිහට තිබුණා කියන එක උදාහරණයක් වශයෙන් ඒක ඉතින් එච්චර අමාරු නෑ තේරුම් ගන්න අපිට ඕන විතරක් තියෙනවනේ කතා කරන වෙලාවක අපිට යාළුවෙක් ගැන කිව්වොත් එහෙම මේ මගේ ඉස්කෝලේ මෙහෙමයි යාළුවෝ හිටියේ කියලා තාමත් මේ ඉස්කෝලේ ගිහිලා දැන් අවුරුදු ගණනාවක් ඇති නයි පතකත් නැතුව ඇති ඉස්කෝලේ හැබැයි සමහරලාට කියනවා මගේ යාළුවෝ මෙහෙම නෙමෙයි මේ විදිහට හිටියේ කියලා. ඉතින් මේ වගේ අතීතේ මම හිටපු දේවල් ඒ වගේම තමයි අනාගතයත්. ඉතින් මේ විදිහට අපිට අනාගත අතීතය ගැන ඒ විදිහට තමයි මේ සූත්‍රය අනුව නම් තියෙන්නේ බද්දේ කරත් සූත්‍රය අනුව. ඉතින් ඒක සමහර වෙලාවට අනිත් මීට එහා ප්‍රතිත් ඒවල් ගැනත් ඉතින් සලකා ගන්න පුළුවන් ඇති. වර්තමානයේ ගැන කිනකොටත් බද්දේ කරත් සූත්‍රය අනුව නම් දැන් ඔය කියන විදිහට එතනදී අර අසෘතවත් පුතඥය ගැන තමයි කියවෙන්නේ. මොකද එතනදී අසෘතවත් පුතඥන්න මම කොහොමද අර දෘෂ්ටිය සම්බන්ධයෙන් අර චිත්‍රමාත් පිස්නාන් කළා වගේ මම කවුද මම කොහෙන්ද ඉඳලාද මෙතෙන්ට ආවේ මම මෙතන ඉඳන් කොහෙටද යන්නේ ඒ විදිහට තමයි බද්දේකරත්ත සූත්‍රයේ තියෙන්නේ. හැබැයි මේ මජ්ජේ සූත්‍රයේ සඳහන් වෙන වර්තමාන අතීතයේ ඊට එහා ගිය එකක් කියලා තමයි හිතෙන්නේ. මොකද මෙතනදී අපිට අර ඔබතුමා කීපවරම සඳහන් කළා වගේ මේක අර මහා පුරුෂ කියලා කියන නිසා එතනදී රහතන් වහන්සේ නමක් වුණාම ඒ එතනදී ඊට එහා ඒ කියන්නේ අර වර්තමානෙත් ඇලෙන්නේ නැතුව ඒ වර්තමානයේ සඳහන් තියෙන දේත් ඒ අර කියන්නේ අපිට සඳහන් කළා පච්චුප්පන්නංච යෝධම්මන් තත්ත විපස්සති කියලා ඒ වර්තමානයේ කියලා හිතාගන්නේ තියෙන එකත් ඒ විදර්ශනාවෙන් දැක්කට පස්සේ එතනදී ඒ අඩිය ගහන්න තැනක් නැහැ කියලා අපි කියන්නේ අන්නේ ඒ වගේ ඒ සියුම්ව දකින්න පුළුවන් නම් එතකොට ඒවයේ තියෙන සකස් වෙන ස්වභාවය වර්තමානයේ තියෙන සකස් වෙන ස්වභාවය තේරුම් ගන්න පුළුවන් නම් අර ස්පර්ශය නිරෝධය ආයෙත් වැඩිනේ අපිට අර එඩ්වඩ් මහත්මයා කිව්වා වගේ මං හිතන්නේ ඒ වෙලාවක තමයි ඒ මහා පුරුෂයෙක් වෙන්නේ ඒ අතීතයත් අනාගතය වර්තමානයේ සම්බන්ධ කරගෙන. එතකොට මං හිතන්නේ ඒක ගැන වැඩිපුර සඳහන් වෙන්නේ ගැලපෙන්නේ අර උග්ගසේන නටපුත්‍ර නටපුත්‍ර කියන ඒ අර අර රිටක් ගින ගසක් ගහක් උඩ ඉඳගෙන භාවනා ඒ සර්කස් ඒ වගේ සඳහන් කරපු කෙනෙක් ඒ ගහ උඩ ඉඳගෙනම නිවන් දැක්කා. ඉතින් ඒ වගේ එතනදී මම හිතන්නේ ඒක තමයි ගොඩාක් ගැලපෙන්නේ කියලා හිතනවා. මෙතනදී මේ මජ්ජේ සූත්‍රයේ සඳහන් වෙන කාරණේ සම්බන්ධ කරගෙන එතනදී ඒ බුද්ධතාගතයන් වහන්සේ ඒ උපසේන ස්වාමින් වහන්සේට ඉතින් අපිට කියන්න පුළුවන් ඒ රහතන් වහන්සේට සඳහන් කළේ ඒ වර්තමානයට ඇලී නොහිසි අතහරින්න කියන එකයි. ඉතින් ඒ ටික තමයි එකතු කරන්න තියෙන්නේ. ඊට අමතරව හිතෙන අද සාකච්ඡාවේ ඇත්තටම ගොඩාක් කරුණු සඳහන් කරන බොහොම පිං කල්යාණ මිත්‍රයින්ට විවිධ පැතිවලින් ඉතින් තේරුම් ගත දෙයක් තමයි තථාගතයන් වහන්සේ අපිට අර විසඳන්න තියෙන ප්‍රහේලිකාවක්වත් එහෙම නැත්නම් ඇනලයිස් කරන්න කේස් ස්ටඩි කියලා තියෙනව නෙවෙයි සමහරවිට ඒවවත් එහෙම එකක් නෙවෙයි කියන එක තමයි තේරුම් ගත්තේ මේ ධර්මයේ කියලා තියෙන්නේ. තුන්වහන්සේ හංගගෙන කිව්වේ නෑ මේ මෙන්න මේ ටික තියෙනවා මේ මේවා විශ්ලේෂණය කරලා හොයාගන්න කියලා එහෙම එකක් නෙවෙයි. දැන් තේරුම් ගන්න එහෙම එකක් නම් නෙවෙයි තේරුම් ගන්න තියෙන්නේ බොහොම පැහැදිලි මාර්ගයක්. අර චිත්‍ර මහත්මිය කිව්වා වගේ හැරිලා බලන්න පුළුවන් මේ මේක කෙරෙන දෙයක්ද නැද්ද කියන එක හැමතිස්සෙම. ඉතින් ඒක නිසා ඒකත් අද තේරුම් ගත්තා. බොහොම පිං කල්යාණ මිත්‍රෙන්ට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දිලුක් මහත්මයා. බොහොම පිං ජයන්ත මහත්මයා ඔබතුමාට තියෙනවද යමක් නැවත එකතු කරන්න? දිලුක් මහත්මයාත් චිත්‍ර මහත්මයාත් මතක කරපු කාරණාවන් ඔස්සේ. හොඳයි දිලුක් මහත්මයා, පොඩි දෙයක් එකතු කරන්න තියෙනවා. මේ එකක් තමයි මේ පච්ච උප්පන්න කියනකොට අපේ අට කතාවල පැහැදිලි කරලා දෙනවා. මේ පච්ච උප්පන්න කියන එක තුන් ආකාරයකට පැහැදිලි කරලා දෙනවා. ඒ තමයි කන පච්ච උප්පන්න, ඒ කියන්නේ ෂණ වශයෙන් පච්ච උප්පන්න ගතියක් තියෙනවා. ඊට පස්සේ සන්තති පච්ච උප්පන්න කියලා තියෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි අද්ධා පච්ච උප්පන්න කියලා. දැන් අද්ධා පච්ච උප්පන්න කියලා කියන්නේ ඉපදීමත් චුත වීමත් අතර අපි කියනවානේ ජීවිතය කියලා. අන්නේ ජීවිතය කියන එකට ඉපදින දා ඉඳලා මැරෙන දවස දක්වා තියෙන කාලයට කියනවා අද්ධා පච්චුප්පන්නේ කියලා. හරි. එතකොට කන පච්චුප්පන්නේ කියලා කියන්නේ ෂණ මාත්‍රව තියෙන පච්චුප්පන්නේ. දැන් මේ මොහොත කියලා අපි ගන්නවානේ. මේ මොහොත කියලා ගත්තා අපි බලන සිතක් ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ කියනවානේ මේ සිත තරම් ඉක්මනට වෙනස් වෙන දෙයක් උන්වහන්සේ දැක්කේ නැහැ කියලා. ඒ කියන්නේ ඒ තරම් අපිට ඒක කාලයෙන් තප්පරවලින් මනින්න බැරි තරම් ඉතාමත්ම සීක්‍රයෙන් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් තමයි සිත කියන එක. ඒකෝට අන්න ඒ මට්ටමට යනකොට අපි ඒකට කියන කන පච්චුප්පන්නේ කියලා. ඒක ඇත්තම අභිධර්මානුකූලව කියනවා මේ සිතක් උනත් තව කුඩා ෂණවලට බෙදන්න පුළුවන් උපාදක්ෂණේ, ත්‍රිතික්ෂණේ, බංගක්ෂණේ කියලා. ඉතින් ඒ තරම් ඒකෝට ඒ ෂණ වශයෙන් ගන්න එක තමයි කනපච්චුප්පන්නේ. ඒක ඇත්තටම අපිට අපේ සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ කෙනෙක් කරෙන්න අනිත් අයට ඒක තේරුම් ගන්න බැහැ කියලා කියන්නේ. අපි ඒක ශ්‍රුතමේ වශයෙන් තේරුම් ගන්නවා. නමුත් ඒක අත්දැකලා තේරුම් ගන්න තරම් මනසක් දියුණු කරන්න බැරි ස්වභාවයක් තමයි තියෙන්නේ කියලා අහලා තියෙන්නේ. ඊළඟට සන්තති පච්චුප්පන්නේ කියන එක අපිට තේරුම් ගන්න. දැන් අපි ඇත්තටම විදර්ශනා කරනවා, සතියෙන් ඉන්නවා, ඒ සියලු දේවල් කරන්නේ ඔන්න ඔය සන්තති පච්චුප්පන්නේ ඇතුළ. දැන් අපි යමක් දකිනවා කියනකොට ඒ දකිනකොට ඒ සන්තති පච්චුප්පන්නේ තමයි අපි ඒක දකින්නේ. එතකොට දැකලා දෙයක් හඳුනන අපි හිතනවා මේ දැක්ක ගමන්ම අපිට අඳුර ගන්න පුළුවන් මේක ගහක්, මේක ගෙයක්, මේක සතෙක් කියලා, මිනිස්සෙක් කියලා අඳුර ගන්න පුළුවන් කියලා අපිට හිතෙනවා දැක්ක ගමන්. නමුත් ඒකටත් කාලයක් ගත වෙනවා. ෂණ විශාල සංඛ්‍යාවක් ගත වෙලා තමයි ඒ අවබෝධයට නැත්නම් ඒ දැනුමට අපි එන්නේ. එතකොට ඒකට තමයි කියන්නේ සන්තති පච්චුප්පන්නේ කියලා. එතකොට දැන් මෙතන දැන් අතීත ඒකාන්තයක්, අනාගත ඒකාන්තයක්, පච්චුප්පන්නේ මජ්ජේ කියනකොට බොහෝසෙන් ගැලපෙන්නේ මොකද්ද කියලා අපිට තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට ෂණ වශයෙන් ගන්න පච්චුප්පන්නයක් ගැන අපි හිතා ගන්නත් බෑ. ඒක හුඟක් දීර්ඝයි. ඊළඟට සන්තති පච්චුප්පන්නේ කියන එක අපිට විදර්ශනාවකදී පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාවක් තමයි ඒ සන්තති පච්චුප්පන්නේ කියන එක. දැන් අපි යමක් දකිනකොට අපිට හිතන්න පුළුවන් මේ ස්පර්ශය නිසා දකිනවා, හරි ස්පර්ශය නැතිනකොට නැති වෙනවා ආදී වශයෙන් හෝ, එහෙම නැත්නම් ඒ දකින දෙයක්, දකින සිතත්, ඒ සියල්ලම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. එතකොට ඒ සිද්ධ වෙන්නේ සන්තති පච්චුප්පන්නේකින් ගන්න අරමුණක් ඇසුරු කරගෙන. එතකොට අතීත ඒකාන්තයක්, අනාගත ඒකාන්තයක්, පච්චුප්පන්නේ මජ්ජේ කියනකොට බොහෝසෙන් ගැලපෙන පච්චුප්පන්නේ තමයි මේ අද්ධා පච්චුප්පන්නේ. ඒ විදිහට තමයි ඒකයි ඒක මතු කරලා මේ අට කතාවේ මේ විදිහට දක්වලා තියෙන්නේ. ඒක තමයි මගේ අවබෝධය. මේකට විවිධ මත තියෙන්න පුළුවන්. අනිත් එක චිත්‍ර මහත්මිය ඇහුවා ප්‍රශ්නයක් කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වයි කියලා මේ ත්‍රිපිටකයට අමතරව නැත්නම් බුද්ධ වචනයට අමතරව අනිත් දේවල් ගැන විශේෂයෙන්ම පෞද්ගලික අත්දැකීමකටත් වඩා පෞද්ගලික දැනුමක් හැටියට තේරෙන දෙයක් හැටියට මම කියන්න කැමතියි. දැන් අපේ හිතමුකෝ බුද්ධ දේශනාව හැර වෙනත් දෙයක් බාරගන්න එපා කියලා කවුරු හරි කියනවා නම් මුලින්ම ඒත් කියන තැනින් අයින් වෙන්න ඕනේ. මොකද බුදුහාමුදුරුවන්ගෙන් අපි දැන් අහන්නේ නැහැ කිසිම දෙයක්. බුදුරජාණන් වහන්සේ මේ කාලේ නැති නිසා. එතකොට කවුරු හරි යමක් කියනවා දැන් මේ මං කියන දේ වුණත් බුදුහාමුදුරුවෝ කියපු දේ නෙවෙයි. මේක මට දැනෙන විදිහටයි මං කියන්නේ. දැන් එතකොට දැන් අපි පොඩ්ඩක් කල්පනා කරොත් එහෙම දැන් මේ නිවන් දකින මාර්ගය කියලා අතීතයේ ඉඳලා යම්කිසි භාවනා ක්‍රම කොහොමද දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් කසින භාවනා මේ සූත්‍ර දේශනාවල සඳහන් කරලා තියෙනවා. සූත්‍ර දේශනාවල සඳහන් කරලා තිබුණාට කිසිම තැනක මම දන්නා පමණින් කසින භාවනාව කරන්නේ කොහොමද කියන එක විස්තර කරලා නැහැ. ඉතින් ඒ කසින භාවනා කරපු ස්වාමීන් වහන්සේලා තමයි ඔය ධ්‍යාන උපදවාගෙන ඒ ආශ්‍රයෙන් ඒ ධ්‍යාන පාදක කරගෙන මාර්ග ඵලයන්ට පත් වෙලා තියෙන්නේ. ඒව විස්තර වෙන්නේ අනිකුත් පර්යාය ග්‍රන්ථවල. ඒ වගේ ත්‍රිපිටකයේ සඳහන් වෙලා නැහැ. සූත්‍ර පිටකයේවත් විනය පිටකයේවත් අභිධර්ම පිටකයේවත් ඒ කරන්නේ කොහොමද කියන එක සඳහන් වෙලා නැහැ. උදාහරණයක් ඇට ගත්තොත් පටිසම්භිදා මග්ගය ගත්තොත් එතන සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ කොහොමද නිවන් දකින කෙනෙක් කොයි ආකාරයෙන්ද මේ විදර්ශනා කළ යුතු වෙන්නේ කියලා දින ඒ විදිහට විස්තරයක් තියෙනවා. ඉතින් එහෙමනම් ඒ සියල්ලම පිළිගන්නේ නැත්නම් අද යම් කිසි කෙනෙක් කියන දේ තමයි පිළිගන්නේ. අද කොයි විදිහට කියන්න පුළුවන්ද අපිට දැන් ඇහෙනවා නොයේකුත් විදිහේ දේශනා. එහෙම ඇහෙනකොට හුඟා බලන්න තමන්ගේ මතන කියාගෙන යන්නේ. එතකොට ඒක ඒ අයම කියන මෙහෙම ප්‍රකරණ ග්‍රන්ථ එතකොට අටුවාටීකා නෙවෙයි බුද්ධ වචනය ගන්න කියලා. එහෙමනම් අපි කරන්න ඕනේ සූත්‍ර පිටකයයි විනය පිටකයයි විතරක් අරගෙන තමන්ම අවබෝධ කරගන්න ඕනේ මොකද්ද මේක කියන්නේ කියලා. එහෙම නැතුව අපිට පහසුම ක්‍රමය තමයි අපි පිළිගත්ත සම්ප්‍රදායක්. මොකක් හරි ඒක ශ්‍රද්ධාවෙන් ඒ පිළිගත්ත සම්ප්‍රදායක් ඇසුරු කරගෙන ඒ කියලා තියෙන විදිහට වඩනවා නම් මොනවද ලැබෙන ප්‍රතිඵල කියලා හොයලා බලලා ලැබෙන්නේ නැත්නම් වෙන එකක්. හැබැයි ලැබෙන්නේ නැති කොටත් හිතන්න ඕනේ මේක තමන්ගේ පැත්තේ තියෙන ප්‍රශ්නයක්ද. මොකද මේක පුහුණු කරපු ඒ ආචාර්යවරුන් තමයි මේවා සඳහන් කරලා ලියලා තියෙන්නේ. එහෙමනම් මේක යම් කිසි විදිහකට අපිට ඒක නොලැබෙනවා නම් ඒක කාගේ අඩුවක්ද කියන එකක් දැනගෙන ඉස්සරහට යන්න වෙනවා. එහෙම නැත්නම් අපිට මේ කාලේ තීරණ විදියට හැමෝම අටුවා ලියනවා බුද්ධ දේශනාවට. ඒක තමයි තම තමන්ගේ අටුවා තමයි කියාගෙන යන්නේ. ඊට වඩා තියෙනවා සම්මත ධර්ම ග්‍රන්ථ තියෙනවා. ඒවා අපේ ආචාර්ය දැන් තේරවාදය කියලා කියන්නේ ත්‍රිපිටකය කියන්නේ පිටක තුනක්. සූත්‍ර අභිධර්ම විනය අභිධර්ම කියන තුනයි. ඊට පස්සේ අපේ ආචාර්ය පැරණි ආචාර්යවරුන් ඒ භාන භාවනා කරන්නේ කොහොමද කියලා ලියවෙච්ච පොත්පත් ඇසුරු කරගෙන ඒ කරන දේවල් තමයි ඒක තමයි තේරවාද ක්‍රමය. ඉතින් එයින් පිටත යම් කිසි කෙනෙකුට පැහැදිලි කරගෙන යන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් තේරෙන විදිහට ඒ විදිහට සම්ප්‍රදායානුකූලව කරන දෙයින් බොහෝ ප්‍රතිඵල තියෙනවා. මොකද කෙටි මාර්ග වෙන විදිහකට හිතලා කරන්න ගියාම එක තැනකට ගැලපෙන්න පුළුවන් අනිත් තැනකට නොගැලපෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රශ්නත් ඇති වෙන හින්දා ඉස්සෙල්ලා මේ කියලා තියෙන විදිහ සම්ප්‍රදාය බලන්න. ඒකින් වැඩක් නැත්නම් විතරක් අයින් වෙලා වෙන වෙන දේවල් කරන එක හොඳයි. නැත්නම් අපි පුද්ගලයෝ සරණ ගිහිල්ලා ඒ පුද්ගලයෝ නැති වෙච්ච දවසකට අපි අනාථ වෙනවා, අතරණ වෙනවා. ඒ නිසා මම ඉතින් ඒකත් මතක් කරන්න කැමති. මේක මගේ පෞද්ගලික මතයක්. ඒක පිළිගන්න අවශ්‍යත් නැහැ, නොපිළිගන්න අවශ්‍ය නැහැ. හිතලා බලන්න. මම මේ කෙටියෙන් සඳහන් කරේ මට හිතෙන හැටියට. තිරුවන් සරණයි. බොහොම පින් ජයන්ත මහත්මයා, බොහොම පින්. ඇත්තටම ඒ ඔබතුමා කියපු විදියට සූත්‍ර පිටකේ විනය පිටකේම අරගෙන අපිට පාලි දෙනුම නැති නිසා තමයි ජයන්ත මහත්මයා මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඒ මොකද දැන් ඔබතුමා කියන වගේම දැන් අපි හුඟා කියවන්නේ දැන් පොඩි වෙලාවකට ඉස්සර වෙලා අපේ දිලෘක් මහත්මයාම පෙන්නවා මේ වෙන පාලි පැත්තේ මෙහෙම නැහැ, වෙන සිංහල පැත්තේ මෙහෙම තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් ජයන්ත මහත්මයා හම්බ වෙලා තියෙනවා. පාලි පැත්තේ නැහැ. දැන් හුඟත් තැන්වල තථාගතයන් වහන්සේ විඥානය කියලා විස්තර කරනකොට විඤ්ඤාණය හය ආකාරයකින් විස්තර කරනවා. ඒක සිංහල පැත්තේ කෙලින්ම තියෙන විඤ්ඤාණය කියන එක ඉස්සරහට ප්‍රතිසන්දි විඤ්ඤාණය කියලා දාලා. පාලි පැත්තේ තියෙන්නේ විඤ්ඤාණ හයක් ගැන සඳහන් වෙන දෙයක්. ඉතින් අන්නේ ඒ ආකාරයෙන් මේ ඒ සූත්‍රවල තියෙන දේවල් පවා දැන් සිංහල වලට අපි දන්නවා හොඳට මේව පරිවර්තනය කරේ රහතුන් වහන්සේලා නෙමෙයි කියලා. ඉතින් අන්නේ එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබතුමා කියන දේ හොඳටම තේරුණා. අපිට ඇත්තටම මම හිතන්නේ අපි තේරවාදී බුදුදහම පිළිගන්න අය විදියට අපිට මුලින්ම කරන්න තියෙන්නේ හොඳ පාලි දැනුමක් හදාගන්න එක කියලා තමයි තේරුම් අරන් ඉන්නේ. ඉතින් දන්නේ නෑ ඒක කොච්චර දුරට කෙරෙයිද කියලා. නමුත් බොහොම පින් ඔබතුමාගේ පැහැදිලි කිරීමට තෙරුවන් සරණයි. සරණයි. අනිකුත් අයටත් මම විවෘත කරන්නම්. අද දවස් සාකච්ඡා නිමකන් පෙර අදහස් ප්‍රශ්න වලට සාකච්ඡා කරන්න තව වෙලා තියෙනවා. කුමාර් මහත්මයා, ජයන්ත මහත්මයා, සේන මහත්මයා, දිලීප මහත්මයා, කමල් මහත්මයා. තෙරුවන් සරණයි සිල් දෙනාටම. මේ ඇත්තටම මේ ජයන්ත මහත්මයා මතු කළේ ප්‍රශ්න ගැන ඇත්තටම මේ ඔය මටත් පහුගිය කාලෙදි ගොඩක් වගේ අහන්න ලැබුණා. සමහර දේවල් ප්‍රතික්ෂේප කරනවා, සමහර දේවල් විතරක් පිළිගන්නවා. එක ඉතින් ඇත්තටම අපි බලන්න ඕන යම් කිසි දෙයක් ප්‍රතික්ෂේප කරනවා නම් ඒ පුද්ගලයා ඒ ගැන සම්පූර්ණ අධ්‍යයනය කළා ඒක යම් කිසි හේතු ඇතුවන ප්‍රතික්ෂේප කරන්න. ඉතින් නමුත් ඒ අදහස් ගැන බලනකොට ඒ ගැන කිසිම අධ්‍යයනයක් කළා නැහැ කියන දේ තමයි මේ පෙනිලා යන්නේ, අපිට පේන්නේ. ඉතින් ඒකින්ද අපිට ඒක කොහොමද අපිට මොකක්ද ඒක පිළිගන්න තියෙන මේ හේතුව කියන එක අපි බලන්න ඕනේ අපේ සාමාන්‍ය අපිට තේරෙන විදිහට. එකක් මට නම් මම හිතන විදිහට. අනිත් එක අපි අර මහා පුරුෂයා ගැන කතා කරනකොට මට තව පොඩි දෙයක් සඳහන් කරන්න තිබුණා. මේ තව මේ සංගීතනිකායේ සූත්‍රයක් තියෙනවා මහා පුරුෂ සූත්‍රය කියලා. ඒකෙදි මේ සරුත් මහරතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ මහා පුරුෂයා කියනවා මේ කොතකින් මහා පුරුෂයා වෙනවද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍ර මහරතන වහන්සේට විස්තර කරන්නේ මේ සාරිපුත්‍රෙන් මිදුනොස්සිත ඇති බැවින් මහා පුරුෂයයි මම කියෙ මම මේ සිංහල ටික කියවන්නේ නොමිදුනොස්සිත ඇති බැවින් මහා පුරුෂයා නොවේයි කියෙමි කියලා මේ වගේ විස්තර කළා දිනවා. ඉතින් ඒකේ මිදුනොස්සිත ඇති බැවින් මහා පුරුෂයා වෙනවා කියලා ඊට පස්සේ එතන විස්තර වෙන්නේ මේ කයේ කයනුව දක්නාසුළු කෙලස් තනවරයතු මේ සතර සතිපට්ඨානෙම ඉන්න පුද්ගලයා තමයි කියන එක තමයි. ඒක හරි ලස්සනයි කියලා බලන්න ගත්තිය මේ හරි ලස්සනයි ඒ ටික විස්තර කරනවා. ඒ කියන්නේ හැමතිස්සෙම සතර සතිපට්ඨානෙන් ඉන්න පුද්ගලයා තමයි මේ රහතන් වහන්සේ කියන එකත් එතෙන්දී මට හැඟියනවා. තෙරුවන් සරණයි. සර්ණයි, ඔබතුමා ඔබ බොහොම හොඳ සූත්‍ර දේශනාව නැවතත් ඉස්මතු කරා මේ සම්බන්ධ කරගන්න. ඉතින් හොඳයි, ලාල් මහත්මයා ඔබතුමාට තියෙනවද යමක් එකතු කරන්න? මම දලුවත් මහත්මයා හැමෝටම තෙරුවන් සරණයි. ඇත්තට මේ ධර්ම සාකච්ඡාවෙන් මම ගොඩක් ඉගෙන ගත්තා කියලා කියන්න තමයි තියෙන්නේ. පස්සේ ඇත්තටම අතීත අනාගත මේ අන්ත ගණයි ගොඩක් ඉගෙන ගත්තා කියන එක තේරුම් ගන්න හැමෝටම. නැයි අපි ලබන සතියේදී අපි ජයන්ත මහත්තයා මේ අපි දැන් කතා කරලා එකඟ තා විට මම හරියටම මේ දේ කරමු කියලා කියනකොට වඩා මම හිතුවා එහෙම කරමු කියලා. මොකද ඔප්ෂන්ස් හැටියට තියෙනවා. ඕනනම් අපි මජ්ජි සූත්‍රයේ ඉස්සරහා තියාගෙන වේදනා කොටස ගැන කතා කරන්න. එතකොට එකෙක් ඔප්ෂන් එකක්. හැබැයි මට හිතනවා අපි අද කරේ විදිහට මට හිතනවා අපිට එහෙම නැතුව මෙහෙම කරන්න පුළුවන්ද කියලා. දැන් අපි දන්නවා මේ මජ්ජි සූත්‍රයේ ෆ්‍රේම් එක. මම හිතනවා අඩුගානේ මම හිතින් හඳන් ඉන්නවා ෆ්‍රේම් එක තමයි අපි සතිපට්ඨාන සූත්‍ර සමා වෙන්න ස්පර්ශයේ කියන සංසිද්ධියේදී ඉගෙන ගත්තේ. බබ වලට සම්බන්ධ කරලා කතා කරන දෙයක් ඒ ඔස්සේ අපි යන අතීත අනාගත වර්තමාන කියන එකත් ඒකට ගොනු කරගත්තා. පසුව දැන් ඊගවට අපි සුඛ දුක දුක්ඛ සුඛ වේදනා කියන ඒ සංසිද්ධිය යනකොටත් මගේ හිත වැඩ කරන්නේ අපි යන්න ඕනේ ඒ භවයට සම්බන්ධ කරගෙන වටේ ගමන් කරන ආකාරයට කියලා. අපිට ඒක ඒක රහතන් වහන්සේ කෙනෙකුට සම්බන්ධ මහ පුරුෂයාට සම්බන්ධ වෙන තත්ත්වේ අපි ඒකට එන්න පුළුවන්. ඒ නිසා මට හිතනවා ලබන සතියේදී අපි මජ්ජි සූත්‍රයේ නෙමෙයි මුල් කරගන්නේ, අපි අපි ඉගෙන ගමු වේදනාව ගැන. වේදනාව ගැන කතා කරමු අපි ලබන සතියේදී. ඒ කතා කරනකොට අපි කිසියම් අවස්ථාවක මජ්ජි සූත්‍රයේ මේ කියපු දෙයත් ගමු. මෙතෙන් තියා මෙන්න මෙහෙම කරගෙන ආපු කෙනාට වේදනාව ගැන මෙන්න මේ මේ විදිහට කටයුතු කරගෙන ආපු ප්‍රතිපදාව ආපු කෙනාට මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඒක මජ්ජි සූත්‍රයේ පැහැදිලිලා තියෙයි. ඒක දෙවෙනි ඔප්ෂන් එක හැටියට කියලා. ඉතින් මේ ඒ ඔප්ෂන් එක ඔස්සේ යනවා නම් මම යෝජනා කරනවා කල්‍යාණ මිත්‍රයන්ට මේ බොහෝ තැන්වලින් ඉතුර අපිට කතා කරන අවකාශය තියෙනවා. ඒකයි ජනත වාත්‍ය. එතකොට ඔබතුමාට අපිට පුළුවන් අර මකුළු දැල්ලේ උදාහරණ අරගෙන කොහොමද මේ වේදෙය ඒක ඇති වෙන්නේ කියන කතන්දරේ කොහොමද පටන් ගන්න ගැන කතා කරන්න, වේදෙය කියන වචනයෙන් කතා කරන්න පුළුවන්, මේ අපිට මේ දැනීමක් ඇති වෙනවා කියන්නේ කොහොමද, ඒක සුඛ දුක්ඛ දුක්ඛම වෙන්න ඇති ඒ ආකාරයට විවිධ ප්‍රතිකඩ වලින් කතා ගන්න පුළුවන්කමක් තියෙන හින්දා වේදනාව ගැන පුළුල් දැනුමක් ඇති කරගන්න මට කැමති. මම දන්න එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මේ ධර්මයට මෑතකව තීරණ වෙලා දේවල් ඉගෙන ගන්න හදන, ඒ අයටත් එන්න කියන්න පුළුවන්. දැනට මම මේකට එන්න කියන්නේ නැහැ, මොකද මේක ටිකක් ගැඹුරින් යන සාකච්ඡා මණ්ඩපයක් නිසා. නමුත් ඒ වගේ මුලින්ම කතා කරන කටස් තියෙනවා නම් එන්න කියන්න පුළුවන් කතාවක් කියපු දෙනෙකුට. ඉතින් ඒ ගැන ඔබතුමාලගේ අදහස් කියන්න, කොහොමද කැමති කරන්න කියලා. ඔව් ඒ විදිය වරදක් නෑ දලුවත් මහත්, ඒක හොඳයි අත්තරම. ඒ කියන්නේ හාත්පස ගැන අපි පොඩ්ඩක් දැනගෙන කතා කරමු කියන එක හොඳයි නේද? ඔව් ඒක මොකද නැත්තම් ඉතින් දිදීට මජ්ජි සූත්‍රය යනකොට අපිට අපේ සාකච්ඡාව නිකන් මේ මේ ස්ටීරියෝටයිප් වෙයි. මොකද අපි හැම වෙලෙම අපි එක තැනටම එකම පදනමකට යන්න වෙනවා කතා කරලා කොහොමත්. ඒ නිසා අපි ඒක මජ්ජි සූත්‍රයේ ගේමු අවශ්‍ය වෙලාවට දැන්. මොකද මජ්ජි සූත්‍රය ගැන අපි දැන් යම්කිසි මට්ටමකට දන්නවා කියලා හිතාගමු, අඩු ගන්න ෆ්‍රේම් වර්ක් එක. නමුත් හැමෝම කිව්වාගේ ස්පර්ශයෙන් තව ගොඩක් දේවල් දැනගන්න තියෙනවා. නමුත් එහෙම තියාගෙන අපි වුණා ලබන සතියේදී වේදනාව සම්බන්ධ කරලා කතා කරනමු. කට්ටියට ආරාධනා කරනවා මේ වේදනාව කියන දේ මහා පුළුල් දෙයක් නේ. අපි හැමෝම මේ සංසාරේ බොහෝ විට යන්නේ වේදනාව පදනම් කරගෙන තමයි. අපි හැමෝම හැම වෙලේම හැම මොමන්ට් එකක්ම කරන්නේ දැන් ඉන්න ක්ෂණයට වැඩි ඊගා ක්ෂණේ වේදනාව සුඛ කරගන්න. ඉතින් ඒ ඔස්සේ යන ගමනක ඉන්නේ. ඉතින් ඒ නිසා වේදනාව ගැන කතා කරමු ලබන සතියේදී. අපි මේ කණ්ඩායමට අමතරව මම තව මං කිව්වාගේ දෙතුන් දෙනෙක් ඉන්නවා මන් දන්නා එකට එන්න කියන්න කැමති නම් මේ කොටසට. ඉතින් ඔයගලන්ට තෝන්නම් කැමතියට එන්න කියන්න, ඒක ගැටලුවක් නැහැ. හොඳයි, එහෙමනම් අපි අද සාකච්ඡා නිමා කරමු. සේන මහත්මයා ඔබතුමාට මම යොමෙන්නම් සාකච්ඡාව නිමා කරන්න පෙර ඔබතුමාට ප්‍රශ්නයක් තියෙනවා නම් අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඔබතුමා තමයි මේ සාකච්ඡා මෙහෙමින් අපිට මහා උපකාරයක් කළේ පසුගිය කාලේ. මේ සත්‍යතුමාණන් ඇති නිසා මම හිතුවා මම මෙහෙම දියත් එන්නම් කියලා. ඉතින් ඔබතුමාට මේ අවස්ථාව දෙන්න සාකච්ඡාවි අදහස ප්‍රශ්න ඇතිනවා ඉදපත් කළා සාකච්ඡා නිමා ගන්න. තිරුවන් සරණයි බොහොම පින් දලත මහත්මය ඔබතුමාගේ මේ සංවිධානය කියන්නේ මෙහෙවීම ගැන බලනකොට මගේ මෙහෙවීම ගැන ඉතාම අල්පයි. ඒ ගැන හිතන්නවත් බෑ. ඔබතුමා ඉතාම හොඳින් මේ සාකච්ඡාව මෙහෙව්වා. ඒ ධර්ම කරුණු ඉස්මතු කරලා පෙන්නුවා අපිට. ඒ ගැන එයින් අපි ගොඩාක් ප්‍රයෝජන ගත්තා, මමත් ගත්තා. මං හිතනවා අනිත් අයත් ඒකින් ප්‍රයෝජන ගන්න ඇති කියලා. ඒ ගැන ඔබතුමාට බොහොම පිං. ඒ වගේම මේකට සම්පත් දායකත්වය දුන්න අපේ ජයන්ත මහත්මයා, ඒ වගේම චිත්‍රා මහත්මිය, දිල්රුක් මහත්මයා, කුමාර මහත්මයා, ලාල් මහත්මයා, ඇතුළු ඒ වගේම එඩ්වඩ් මහත්මයා ඇතුළු සියලු දෙනාට බොහොම පිං කියලා මං නවතිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සේන මහත්මයා. එහෙමනම් අපි ලබන සතියේ මුණ ගැහෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාට.